नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सद्धम् शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि साधु පින්වත්නි අද උදේ අපි ශ්‍රවණය කළේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරවිසු කඳපිලිවෙල පිළිබඳ දකිනා නුවණින් යුක්තව අතීතයේ වැඩ සිටි සත්බුදුරජාණන් වහන්සේලා ගැන තමයි විස්තරය ඉගෙන ගත්තේ. එතකොට ඒකදී වැඩිපුර විස්තර වුණේ විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ ගැන. අදාපිගෙනගන්නේ හවස්වරුවේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවක් ගැන. ඒ තමයි වේලුකණ්ඨකියේ වාසය කළ නන්ද මාතා ගැන. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය කියා දිනකොට ඒකෙන් බුද්ධිමත් අය ප්‍රයෝජනෙ ගත්තා. මේකත් එහෙම සිද්ධියක්. ඊළඟට තමයි බුද්ධ කාලේ හරි සමීප වාසය කළා තියෙනවා මිනිස්යන් එක්ක දෙවිවරු. ඉතින් මේකේ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේයි මහත් භික්ෂු පිරිසක් සමග දක්ෂිනාගිරියේ චාරිකාවේ වැඩමින් සිටියා. දක්ෂිනාගිරි කිව්වේ දකුණු පැත්තට වෙන්න. දැන් ඉන්දියාව සිටීම ගත්තොත් පහළ පැත්ත තමයි දකුණු පැත්ත. අපි අයිතින්න කොයි පැත්තටද? දකුණු පැත්තට. දැන් ශ්‍රීමා බෝධින් වහන්සේ අපිට ලැබුණේ කොයි පැත්තින්ද? දකුණු පැත්තේ. ඉතින් ඒ නිසා මේ දකුණු පැත්තට වෙන්න සාරිපුත්ත මහමොග්ගල්ලාන රහතන් වහන්සේලා චාරිකාවේ වැඩමින් සිටියා. එදා පාන්දර නැගිටලා වේලුකණ්ඨකි ගමේ නන්ද මාතා කියන උපාසිකාව පාන්දරින් නැගිටලා ධර්මය සජ්ජායනා කරනවා. සජ්ජායනා කරපු ධර්මය කුමක්ද? පාරායනේ. පාරායනං සරේන භාසති. පාරායනය මිහිරි ස්වරෙන් කියයි. එතකොට උදේ පාන්දර නැගිටලා භාවනා කරලා ඕතමෝ පාරායන වර්ගයේ සජ්ජායනා කළා. පාරායන වර්ගයේ මොකේද තියෙන්නේ? සුත්ත නිපාති තියෙන්නේ නේ. මං හිතන්නේ පාරායන වගේ මම පරිවර්තනය කරලා තියෙනවා. ඒ සඳහන් පොත මොකද්ද? අපේ බුදු සමිඳු තාම වැඩවසිත කියන පොතේ හරි ලස්සනට ඒක පරිවර්තනය වෙලා තියෙනවා. ආන් ඒ කුටස මිහිරට සජ්ජායනා කරමින් සිටියා. කෝසලානම්පුරේ රම්මේ කියලා ලස්සනට එනවා. ඒක මිහිරට සජ්ජායනා කරමින් හිටියා මේ නන්ද මාතා උපාසිකාව. මට හම්බ වෙලා තියෙනවා සුදු හාමුදුරුවරු මේ සූත්‍රය කියවලා ඒ හේතුවෙන් පාරායනේ කටපාඩම් කරගත්තු. එතකොට පාරායනේ සජ්ජායනා කළා මේ නන්ද මාතා. සජ්ජායනා කළා කියන්නේ මිහිරි හඬින් හඬන ගා කිව්වා. ඒ වෙද්දී උතුරු දිසාවට අධිපති කුවේර වෛශ්‍රවණ දෙව් මහරජු උතුරු දිසාවෙ ඉඳලා කිසියම් කරුණකට දකුණු දිසාවට යන ගමන්. උතුරේ ඉඳලා අපිට පේනවා දැන් එක දිසාවකටම වෙලා ඉන්නේ නැහැ. දකුණු දිසාවට යන ගමන්. මේ උපාසිකාව පාරායන වර්ගයේ කියනවා ඇහුණා. ඇහිලා මේ වෛශ්‍රවණ දිවිරාජයා ගමන නැවැත්තුවා. ඔහුගේ ගමන නැවැත්තුවා. නවත්තලා අහගෙන හිටියා පාරායන වර්ගයේ ඉවර වෙනකම්. ඉවර වුණා විතරයි මොකද කළේ? උපාසිකාව නිශ්ශබ්ද වුණා. නිශ්ශබ්ද වෙනකම් හිටියා. නිශ්ශබ්ද වෙලා නිශ්ශබ්ද වුණා විතරයි අර වෛශ්‍රවණ දිවිරාජ උපාසිකාවට ඇහෙන්න කියනවා, සාදු භගිනී, සාදු භගිනී. භගිනී කිව්වේ සොහයුරිය. සාදු බලන්න කොච්චර තමන්ගේ සහෝදර කමක් ඇඟෑලු කමක් ඇතුව තමයි කතා කළේ. ඊරෝසි මේ මෑණියෝ කොච්චර දියුණුද කියන්නේ, මෙයාහන කෝපනීස භද්‍රමුඛ. භද්‍රමුඛ කියන්නේ සොඳුරු මුව ඇති තැනැත්ත. ඔබ කවුද? නන්ද මාතාවත් මෙතුමන්ව හඳුනගත්තා කවුද කියලා ඇහුවා. ඒ කියන්නේ මේක රූපේ යම් කිසි ප්‍රමාණයකට දැක්ක, ලස්සන රූපේ දැක්ක. කියන අයන්ති භගිනී භාතා විශ්වනෝ මහරාජා, නැගණී මම මේ වෛශ්‍රවණ දේව මහරජු ඔබේ සොහයුරු. බලන්න මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකත්වය තුළ ඇති වෙලා තියෙන සම්බන්ධය. ඔබේ සොහයුරු කියනවා. එතකොට මෙයා කියනවා, සාදු භද්‍රමුඛ, එසේනම් සොඳුරු මොයැත්ත මැනවි, මේ මා පැවසූ උතුම් ධර්ම කාරණා දැන් ඔබ අසාගෙන සිටියානි. මේ හිමිදිරි උදෑසන ඔබට මේ ආගන්තුක පඳුරක් වේවා. හරි වැදගත් නේද මේ මිනිස්සු කතා කරන විදිහ? ආගන්තුක පඳුරක් වේවා. එතකොට මෙයා කියනවා, සාදු භගිනී නගනීතා මැනවි, මෙය ඒකාන්තයෙන්ම මාහට ආගන්තුක පඳුරක් වේවා. ඊට පස්සේ කියනවා, හෙට නගනී, හෙට සාරිපුත්ත මොග්ගල්ලාන ප්‍රමුඛ භික්ෂු සංඝයා අකත පාතරාසෝ. පාතරාස කියලා කියන්නේ හීල් දානේ. අකත පාතරාස කියලා කියන්නේ හීල් දානේ වළඳලා නැහැ. හීල් දානේ වළඳලා නැතුව වේලුකණ්ඨං ආගමිස්සති. වේලුකණ්ඨයකට මේ වේලුකණ්ඨ ගමට වඩිනවා හිට සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා භික්ෂු සංඝයා සමග බඩගින්නේ වඩිනවා. තංච භික්ෂු සංඝං පරිවිසිත්වා මම දක්ෂිණං ආදිසෙය්‍යාස. ආන්ගේ භික්ෂු සංඝයාට දාන පූජ කළා, ඒ පිනත් මට දෙනවද කියලා ඇහුවා. ඒවංච මේ භවිෂ්‍යති ආතිතේයන්ති. එතකොට ඒකත් මට ආගන්තුක පඳුරක් වේවි නේද කියලා. එතකොට මේ ශ්‍රාවක චරිතවල පේන ලොකුම දෙයක්, පුදුම දෙයක් තමයි සංවරකම. ඒ කියන්නේ අතිරේක කයි කතන්දර තමන්ගේ හිතේ හටගන්නේ. අපි බණක් කිව්වොත් කොච්චර කතන්දර රැල්ලක් හිතේ හට ගන්නවද නේ? එක එකම ලීලී එවනෝනේ. අරක කොහොමද, මේක කොහොමද, මේ ඒ මොකද හේතුව? අර වොමනා කාර්මී සිත රැඳින්නේ. දැන් මේකේ අපිට පේනවා මේ ඒ උන්වහන්සේලාගේ ලොකු සංවරකමක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් නන්ද මාතාවත් එහෙම කිසි කලබලයක් නැහැ. ඇහුවේ නැහැනි මං පොඩ්ඩක් ඉන්න, මට වෙන ප්‍රශ්නයක් අහන්න තියෙනවා. කොහෙද යන්නේ දකුණු පැත්තේ? අද අපි නම් එහෙමනේ. ඊට පස්සේ යන්න හදන්නේ, පොඩ්ඩක් ඉන්න, තව විස්තර පොඩ්ඩක් මට කියලා යන්න. එහෙමනේ. ඇයි ඊට පස්සේ මිනිසුන්ට කියන්නේ මේ මමත් මේක දැක්කා, මෙහෙම වුණා, මෙහෙම වුණා කතන්දර කියා ගන්න මිනිසුන්ට? එහෙමනේ දැන් තියෙන්නේ. බලන්න කිසි දෙයක් නැහැ. ඊට පස්සේ නන්ද මාතා හොඳයි කිව්වා. දැන් හරිය ගියා. ඉවරයි කතා. ඔච්චර යාළුකමෙන් සහෝදරයා කියලා කතා කළා නම් අපි කාට හරි ඇවිල්ලා දෙවි කෙනෙක්, වෛශ්‍රව දිවිරාජයේ නෙමෙයි නිකං ගහක ඉන්නේ කෙනෙක් කියලා කතා කළා නම් ඈ, එහෙනම් අපි ඇති කරගන්න ඉවි මාන්නයක් කිසි කෙනෙකුට ළඟින් යන්න බැරි. මෙන්න වෙනස දැක්කද වෙනස? ඉතින් නන්ද මාතා මොකද කළේ? ඒ රාත්‍රිය වෑමෙන් විහිච මහන්සිලා හනික මොකද කළේ? දානේ ලේසි කළා, සූදානම් කළා. දැන් ඔන්න ගමට වැඩියා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා භික්ෂු සංඝයා පිරිවරාගෙන නන්ද මාතාව සේවක පුරුෂෙක් ඇමතුවා. අමතලා කියනවා, පින්වත් පුරුෂේ, අනේ ඉක්මනට ගිහින් අන්න භික්ෂු සංඝයා වැඩලා ඉන්නවා. ආරාධනා කරන්න නන්ද මාතාවගේ නිවසේ සංඝයාට දානි ලෑස්ති කළා තියෙනවා කියලා ආරාධනා කරන්න කිව්වා. ඉතින් මේ මේකෙනා ගිහින් ආරාධනා කළා ස්වාමීනි අනුනන්ද මාතාවගේ නිවසේ දානේ සකස් කළ තින ඔබ වහන්සේලා ඔක්කොටම ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා ඉපෙරවරුවේ සිවුරු පොරවාගෙන නන්ද මාතාවගේ නිවසට වැඩියා ඉතින් නන්ද මාතාව බොහෝම ශ්‍රද්ධාවෙන් ප්‍රණීත ලෙස පිළියෙල කළ දම්පැන් වලින් මහා සංඝයාව සැතපුව පූජා කළා ඊට පස්සේ නන්ද මාතාව පැත්තකින් වාඩි වුණා වාඩි වුණාම දැන් එතකොට ඒ දැන් දානිමාන බෙදද්දිවත් මේ කතාව කිව්වේ නෑ එහෙම සංවරකම සාමාන්‍ය මිනිසෙකුට පුළුවන්ද දැන් දානි බෙදනවාද බෙදන්න ඉස්සෙල්ලා අපි කියන්නේ නැද්ද මේ මේ හදිසියේ දානි මෙහෙම ලෑස්ති කළා මේ මෙහිමයි සිද්ධිය උනේ කියලා අපි ලකුණු අරගෙනනේ බෙදන්නේ වෙනවද නැද්ද වෙනවා නිකන් නෑ දෙකක් කියනවනේ බෙදන්න ඉස්සෙල්ලා බලන්න වෙනස නිස්සද්ද බෙදුවා බෙදන නිස්සබ්ද වාඩි වුණා මේකට තමයි අපි මේ පාලණයට පත්වෙච්ච චරිතය කියලා කියන්නේ පාලණයකට ලක්වෙච්ච චරිතයක් ඒ කියන්නේ දැන් අස්සයා කරත්ති බැඳලා ඉන්නවා හැබැයි අස්සයා හීලෑ එතකොට අස්සයාගේ රැහම් පොට ඒ රතාචාර්යාගේ අති තියෙනවා එතකොට අස්සයා නවත්වනකොට රැහම් පොට අදිනවා අස්සයා නවතිනවා හරුණ පැත්තට අස්සේ යනවා නවතිනවා දමණේ වූ අස්සෙක් වගේ සීහනමති රැහම් පොටින් තමයි පාලනය කරන්නේ එතකොට මේක එහෙනම් අපිට පේනවා පැවිදි ශ්‍රාවකයන්ට විතර නෙමෙයි තිබිලා තියෙන්නේ ගිහි අයටත් එහෙමම තිබිලා තියෙනවා ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් දැන් නිස්සබ්ද වාඩි වුණා වැඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා නන්ද මාතාවෙනි මේ භික්ෂු සංඝයා වඩිනවා කියලා කොහොමද දැනගත්තේ දැන් සාරිපුත්තයන් වහන්සේ අහනකම් කිව්වේ නැහැ කොහොමද දැනගත්තේ අපිට හිතා ගන්න බෑ එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ආධ්‍යාත්මිකව දිනුන විචාගේ ගති ලක්ෂණ නේ අපිට හිතා ගන්න බෑ ඒක ඒ තරම්ම අද්භූතයි එතකොට කියන ස්වාමීනි මම පාන්දරින් නැගිටලා පාරායනය මිහිරි හඬින් සජ්ජායනා කළා නිස්සබ්ද වුණා එතකොට මේ වෛශ්‍රණ දිවිරාජයා ඒ මන් නිස්සබ්ද වුණාට පස්සේ සාදු නැගණියනි කියලා කතා කරලා අනුමෝදන් වුණා මගේ මේ සජ්ජායනාව. ඒ රෝසේ මං යවුවා සොඳුරු මුව ඇති තැනත්ත කවුද ඔබ කියලා. එතකොට කිව්වා ස්වාමීනි මේ ඔබේ සොහයුරා වෛශ්‍රවණ දිවිරාජයා. ඒ රෝසේ මම ස්වාමීනි ඒ ඇත්තට ආගන්තුක පඳුරක් වගේ මම මේ සජ්ජායනා කරපු පින අනුමෝදන් කළා. උන්නාසි තමයි අපිට දැනුම් දුන්නේ ඔබ වහන්සේලා චාරිකාවේ වැඩල මෙහෙට වඩිනවායි එතකොට භික්ෂු සංඝයා සමග ඉක්මනට දානි හදන්න දානි සූදානම් කළා දම්පැන් පූජා කළා ඒ පින දෙන්න කියලා ඒකයි මේ කරන්න කිව්වා ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඒ නිසා මේ යදිදං බන්ති දානි පුඤ්ඤං හි තං විස්සවනස්ස මහරජස්ස සුඛාය හෝතුතු කියන ස්වාමීනි මේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයාට දම්පෙන් පූජා කිරීමෙන් ලත් යම් පිනක් ඇද්ද ඒ පින වෛශ්‍රවණ දෙව්මහ රජුහට සැපේ පිණිස හේතු වේවා. එච්චර. දැන් අපි පින් දුන්නා නම් සැපේ පිණිස හේතු වේවා. තවද මොකද්ද කියන්නේ මාගේ දරුවන්ව රැකබලා ගනිත්වා. මටද ආරක්ෂාව සපයත්වා ළමයින්ගේ ග්‍රහ දෝෂ දුරු කරත්වා රැකී ආරක්ෂාවල් සපයාදේශවා ආවාහ විවාහ කර දෙත්වා අධ්‍යාපන කටයුතු දියුණු කරත්වා ගේදොර ඉඩකඩන්වල පළදාව සරු කරත්වා එතකොට දෙවියන්ට වෙනම ව්‍යාපෘතියක් පටන් ගන්න වෙනවා මෙතන මොකුත් නැහැ කොච්චර වෙනසක්ද නේ මොකවත් නැහැ මෙතන කියන්නේ මෛත්‍රී දිවිරාජයාට සැපේ පිණිස මේකෙන් පේන්නේ නැද්ද මේ චරිත තෘප්තියට පත් වෙලා ඉවරයි සෑහීමට පත් වෙලා ඉවරයි තමන්ගේ ජීවිතය තුළ ධර්මය තුළ පිරීලා ගිහිල්ලා එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා අච්චරියං නන්ද මාතේ අබ්බූතං නන්ද මාතේ යත්‍රේ නාම වේසවාණේන මහරජේන එවං මහිද්දිකේන එවං මහසක්ඛේන දේවපුත්තේන සම්මුඛා සල්ල පිස්සතිති කියන නන්ද මාතාව හරි ආශ්චර්යයිනේ නන්ද මාතාව හරි అద్భుతైని మితరం మహా ఇర్దియతి మహానుభావ సంపన్న మహే సాక్యవు వైశ్రవణ దేవ మహారాజు సమగత్ ఒబ కథాభస్కరణ కెనెక్ని కెలకి ఎదుగొట్టి నందమాతావ కీన భూమ నియతమానివ నకో మీ భంతి ఏసో ఆశ్చర్యాద్భూతము స్వామిని మే మేక ఇతరం ఆశ్చర్యాద్భూత కారణావ నేవి అత్యమే అన్యేపి ఆశ్చర్య అద్భుత ధమ్మట వీటి వడా ఆశ్చర్య అద్భుత ధర్మ్య తీనో కానీ స్వామిని మట హిటి ఎక్కువ పూతాయి నంద కేల మంగ ఈ దరువట హరి మాదరి హిటి రజ్రు ముఖద్దో పటలవిల్లకట మీ దరువ వరది కార్య కల్ల ఎదగన గియా బలహత్కారం ఎదగన గియా ఎదగన గిహిల్ల ఘాతనే కల కానీ స్వామిని మీ దరువ మంగ ఇస్తరహ గహల అదగన యాద్ది గటగహద్ది వదదిది అరం యాద్ది మరద్ది మగే హితే కిసి చాంచల బావక్ ఎతి ఉన్నే మగే హితే కిసి కంపావక్ ఎతి ఉనే నే కిసి వెనసక్ ఎతి ఉన్నే అచ్చరి అన్నందమాతి అభూతం నందమాతి నందమాతావ ఆశ్చర్యాయి అద్భుతాయి యత్రైనామ చిత్తు పాదంపి పరిశోధిస్తితి కేనా మీ నందమాతావ మీ చిత్ పారిశుద్ధ సీతకు పద్దును అని దయా కేలహనం శోకేం కిలుటు వెన్నెతి దేశం కిలుటు వెన్నెతి తరహం కిలుటు వెన్నెతి శాఖేం కిలుటు వెన్నెతి పిరిశుద్ధ సీతకు పద్దును అని ఇది కేలహనం ఎందుకంటే నందమాత కేనవా నకో మే భంతి సో ఆశ్చర్య అద్భుత స్వామిని మేక పమనక్ నిమే ఆశ్చర్య అద్భుత ధర్మే అతి మే అన్యోపి ఆశ్చర్య అద్భుతము మట తవత్ ఆశ్చర్య అద్భుత ధర్మే తీనవా స్వామిని మగే శమ్య మల మరిచ శమ్య ఇప్పుదిలా ఇన్ని యక్తర యక్ష యోనియక స్వామిని అర పరను వేసి మంగిసరాట పేన్ దేను అవే మట కిసి తతిగనీమ కిసి దయాక్ న్యాయ కేన కిసి ఆకట మగే హితే కాంపావ వినసక్ ఏతి వెన్ న్యాయ కేన దాని బలం కొచ్చర వినస అదే మీ కీన దేవల్ సామాన్య మనుష్య కూడా అత్పత్ కరగన్నవా తీయా హితా గండవద్ బ్యాని హితా గండవద్ బ్యా ఓగేమ సిద్ధి అత్తిన వారు బిలాల పాద శెట్టికి కథ అవి అరే బుదురజానన్ వహసి దాని అనుసాస్కి అద్ది కేనవా మీ తమన్ దాని దాని దినవ పిరిస సహభాగి కరగన్నే ఎదుగుట ఉపనుపంగాత్మని తమంట ధని లభిను పిరిసనే తమన్ దీన్నినే పిరిస సహభాగి కురోను ఉపనుపంగాత్మి తమంట సేనా ఉన్నో ధనీనే తమన్ దిన్నిత్నే పిరిసక్ సహభాగి కరవన్నిత్నే ఉపనుపంగాత్ముల ధనియత్నే కౌరు తెత్తిత్నే తమన్ దానిద్దినో పిరిసక్ సహభాగి కరగన్నం ఉపనుపంగాత్ముల ధనియత్ లెబెను పిరిసత్ లెబెన తరుణి కాగిన ఇతిహాషా హరి అగేని మీ యహపునతి ఇక కల్పనాకల అయిన మఠత్ వాటిన మేక మమత్యహనం దాని దినో పిరిస సాభాగి కరగన కేల బుద్ధురజాన్ మహాసరికి ఆరాధనాకల భాగ్యతున్న హసిట దవసి భాగ్యతున్న హసి భిక్షు సంఘ సమ వడిన సే ఎక్కువ తరుణయ గుడా కింద అని పులు అందుకెళ్ళవ అనే స్వామిని మంట పులు అంకివ తరుణ దువల గియా గిద్దరు గిహిల్ల ముళ్ళు గమేమ గియా పాసా గియా గీలకివ్వ అయ్యే అమ్మే తాతే మన హిట దాని అద్దెను మట పులువం హిట వాళ్ళ ఉదావ్ కరన్న కివ మేమ కియాగన గియా అనకట సిటు రేకుకి కడే అత్తి ఏ కడేట గియా గిహిల్ల కివ్వ అని మమ్మ దాని అద్దెను ఉదావ్ కరన్న గిల సిటు రేట కేంటి గియా మీకకి హట్టిట ఎదెండి పేదాని మీకకి ప్రమాణేట సంఘ్య వడమగన్ నేతువ మేము కద్ది మీ గమేమ అండ హర హర యాన్ని మీ ఆ వారిని తిన్నాం కేళ మొగదు కలి అండగా అండగాల దానిటి సాబాయికర గండోని కలి అంగిలి తుని మేము ముంగట గోనిట అత దాన్న దాల అంగిలి తుని మేము అరం ఇదా గాని మేకత్ మగే గాని కడల గోనిట అత దాన్న అంగిలి తుని మేము గాత ఇదా మేక గాని మగే గాని హాల్ గోనిట అత దాన్న అంగిలి తున దాన్న ఇదా మేకత్ గాని ఇంకెల దూన్ తేల్ చూట్ట దూన్ యాన కంగిదల హి నహవింద గాత ఓం మినిసు ఇటియ కడే కివ మే బలాపం కి అంగిలి తున ఎక్కల బలలగే పాది వగే నేద మేక కెలహవ మే విధినే మన దూన్నే కివ ఏదా ఇందలా యాట నమ్మటున బలల కకుల కెల బిలాల పాదక సెట్టి బలల కకులే సిట్టు එවලම විපාක දුන්නනේ. මේකේ වැදගත්කම තියෙන්නේ ඒකේ නෙමෙයි ආනුභාවය තියෙන්නේ. මේ ළමයාගේ හිත කැළඹුන්නේ නැහැ. කම්පාවුනේ නැහැ. මෙයා අරගෙන ගිහලා වෙනම තිබ්බා. තියලා දැන් මෙයාට සැකයි මේ සිටුට. එයා කිව්වා මේ මිනිහ කැරියා බලාපන් මොකද්ද මේකට කරන්න කියලා. දැන් උන දානි හදනවා. මුංගට එකට ලිපේ තියෙන එකට මෙයා ගිහලා අර ඇඟිලි තුනෙන් ගත්ත ටික වෙනම දානවා. මේ සිටුතුමාට මහත්ඵල පිණිස හේතු වේවා. කඩල ටික දානවා මහත්ඵල පිණිස හේතු වේවා. දැන් හිතන්න දැන් ඔබ දානයක් දෙන්න යනවා. ගිහිල්ලා ඔහම එකට හොඳ සල්ලිකාරයෙක් ළඟට යනවා. හා දෙන්නනේ ඇඟිලි තුනෙන් දුන්නා මෙහෙම චුට්ටා. මොක් කරයිද? මූණට ගහනවද නැද්ද? තවසිනාට දෙන්න බැරි නම් තියාගන්න අපි දෙන්නම් කියලා කියනවද නැද්ද? අපිට පත් ගාලා මාන්නේ එනවා. මාන්න විසින් අපි වැට කරගන්නවද නැද්ද? යට කරගන්නවා. ආය දෙකක් නැහැ. අරක දීපු ගමන් හරි මටද නැත්තේ පිරිස තියාගන්න ඕයි කියලා කියන්නේ නැද්ද? කියනවා. ඒ කියනවා විතරද අපි කී කියත් යනවා නේද? මෙන්න මෙහෙම දාන දෙන්න ගියා මෙන්න මේක පව කරගත්තියට මෙන්න ඇඟිලි තුනෙන් දුන්නේ මං දුන්නා හොඳට කියන්නේ නැද්ද? අපිට පිනක් කරගන්න ගියාම අපේ හිත කොච්චර කිලුටු වෙන්න ඉඩ කඩ වැඩිද? ඊට පස්සේ දැන් මේ බිලාල පාදක සිටුට මේ ඔත්තු ඇවිල්ලා කියන්නේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ පුද්ගලයා මෙන්න මෙහෙමයි දැම්මේ කිව්වා. සිටුවරයා කල්පනා කළා හරි මේක දැන් මෙහෙම කිව්වට සෙනග මැද්දේ මේක මගේ නම කියලා බැරි වෙලාවත් මෙහෙම කිව්වොත් මම මරනවා කියලා පීයක් කිනේ ගහගෙන ගියා. එතකොට දානෙ පූජා කළා මේ තරුණයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දානේ සඳහා හාල්පොල් ගෝණි ගණන් දීපු අය ඉන්නවා. සුවල්පි බැගින් දීපු අය ඉන්නවා. සියලු දෙනාට සමාන විපාක ලැබේවා කිව්වා. අර මිනිස්සයා නිකන් රත් වෙලා ගියා. එහෙම වඳවටුනා තරුණයා ළඟ පිරිස මැද්දි. අනීමට සමාවයන් කිව්වා. මම මෙහෙම කළේ මම මෙච්චර මේකේ මේ වටිනාකම දැන සිටියේ නෑ කිව්වා. බලන්න එතකොට මේ දියුණුවයි දියුණුව කියන්නේ වුණා. දැන් බලන්න දියුණුව කියන්නේ මොකද්ද කියලා. දැන් අපට තේරෙනවද මේ දියුණුව කියන එක ලබා ගන්න අමාරු බව? දියුණුව කියන එක අපි මේ අපි හිතන જાති එකක් නෙවෙයි කියලා තේරෙන්නේ නැද්ද? ඉතින් කියනවා මේ හම්බ වෙනවා ඉස්සරහට මේ මැරිච්ච ස්වාමියා යකෙක් වෙලා. නමුත් කිසි බයත් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට කියනවා ආශ්චර්යයි නන්ද මාතාව අද්භූතයි. මේ සිත හිරිසිදුව තබා ගැනීම ගැන මේ කියන්නේ. එතකොට කියනවා ස්වාමීනි සාරිපුත්යන් වහන්ස මේක විතර නෙමෙයි මාතුල තියෙන ආශ්චර්ය අද්භූත ධර්මය. මට තවත් එකක් තියෙනවා. ස්වාමීනි මම බාල කාලේ බැන්දි. එයා කියනවා ස්වාමීනි මම බාල කාලේ බැන්දි. මම කිසි දවසක වෙන පුද්ගලයෙක් සමග සිටින්වත් නරක ඇසුරක් කළා නැහැ. කයින් කරනවා කියන ගැන කවර කතාවද කියනවා. සිටින්වත් නරක ඇසුරක් කළා නැහැ. කයින් කරනවා කියන එක ගැන කුතෝපන කායනාති කයින් කරනවා කියන්නේ කවුරු කතාවද? ඊට පස්සේ කියනවා අච්චරියන් නන්ද මාතේ අද්භූත නන්ද මාතේ නන්ද මාතාව ආශ්චර්යයි නන්ද මාතාව අද්භූතයි. මේ ආකාරයට සිත පිරිසිදුව තබා ගත්තා කියන්නේ හරිම අද්භූත කාරණාවක් කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේක විතරක් නෙමෙයි අද්භූත කාරණාව තවත් අද්භූත කාරණාවක් තියෙනවා. කිනු ස්වාමීනි යදාහම් බන්ති උපාසිකා පටිදේශිතා. ස්වාමීනි මං යම් දවසක භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා තිසරණ සරණ ගිහින් පන්සිල් ගත්තද නාවි ජානාමි කිංචි සික්ඛාපදං සංචිච්ච විතික්කමාති. මම දන්නේ එදා මෙදා තුර මං සමාදන් වෙච්ච සීල් පදයක් කැඩුණු බවක්. කොහොමද? එදා මෙදා තුර මං සමාදන් වෙච්ච සීල් පදයක් කැඩුණු බවක් දන්නේ නැහැ. මේ කායකද කියන්නේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ සමගයි මේ කියන්නේ. මෙහෙම නිකන් කියන්න බෑ නේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ කියනවා අච්චරියං ආශ්චර්යයි නන්ද මාතාවෙනි අද්භූතයි. එහෙනම් ඒක ආශ්චර්ය අද්භූත වෙන්න එන හැමෝටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ආශ්චර්ය අද්භූත වුණේ ඒ සමාදන් වෙච්ච ගමන් ඒ සීලෙ පිහිටියා. එහෙනම් ස්ථිරම අපිට පේනවා මෙයා පළවෙනි බණින්ම සෝවාන් වෙලා. සෝවාන් වෙලා තමයි මෙහෙම පිළිලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඒ අසිරිමත් කරුණ විතරක් නෙවෙයි තවත් ආශ්චර්ය අද්භූත කාරණාවක් තියෙනවා. කෙනු ස්වාමීනි මට කැමති තා පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඉන්න පුළුවන්. ස්වාමීනි මට කැමති තා දෙවෙනි ධ්‍යානියත් උපදවාගෙන ඉන්න පුළුවන්. ස්වාමීනි මට කැමති තා තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන ඉන්නත් පුළුවන්. ස්වාමීනි මට කැමති තා සතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඉන්නත් පුළුවන්. ඊට පස්සේ කියනවා ආශ්චර්යයි නන්දමාත අද්භූතයි නන්දමාත. එතකොට කියනවා නන්දමාත ස්වාමීනි මේ පමණක් නොවේ. තවත් ආශ්චර්ය අද්භූත ධර්මයක් තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වදාරා හෝරම් භාගී සංයෝජන පහක් ගැන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග. ස්වාමීනි මේ එකක්වත් මාතුල නැහැ. මේ එකක්වත් මාතුල නැහැ. බට හොද්දට පේනවා කියනවා නැහැ කියලා. එතකොට කියනවා ආශ්චර්යං නන්දමාති අද්භූත නන්දමාති. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට පැවිදි වුණාම කවුරු වෙන්න කියලාද කිව්වේ? සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න කිව්වා. භික්ෂුණියකට කුමක්ද කිව්වේ? කේවා උප්පලවන්නා වගේ වෙන්න කිව්වා. උපාසිකාවකට මොකද්ද කිව්වේ? වේලුකණ්ඨකී නන්දමාතා කුජුත්තරා වගේ වෙන්න කිව්වා. උපාසක කෙනෙකුට චිත්ත ගෘහපති හත්තාලවක උග්ග වගේ වෙන්න කිව්වා. දැන් පේනවද ඒකේ තියෙන අර්ථය? එතකොට දැන් අපිට පේනවා මේ ශ්‍රාවකවරු බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච ශ්‍රාවකවරුන්ගේ තිබිච්චේ අද්භූත චරිතේ අපට මේ ලං වෙනවා කියන හිතන්න අමාරු තරම් අභියෝගයක්. දැන් අපිට අපි හදන්නේ එකපාරට නිකන් මේ බලෙන් ගන්නනේ. ඒක කිසි දවසක වෙන්නේ නැහැ. දැන් මේකෙන් අපිට පේනවා දැන් මේ බැරෑරුම් අවස්ථාවල මූණ දෙන විදි. දැන් අර පුතා නැති වෙච්ච වෙලාවේ දැක්කද මූණ දීපු විදි? නන්දපාතා ඒ ස්වාමියා පේන වෙලාවේ මූණ දෙන විදි, බැරෑරුම් අවස්ථාවලට මූණ දෙන විදි. දැන් අර දාන දීපු ළමයා දැක්කනේ අච්චර දෙයක් වෙලා බිරාල පාදක සිරිතුමාගේ කතාවේදී. ඉතින් බුදුරජාණන් වහන්සේ කාට ওই ප්‍රශ්නේ ගෙනිච්චානේ. එතකොට බිලාල පාදක සිටුතුමා දැන් ඉන්නවා ඉස්සරහා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට දුන්නේ ඇඟිලි කීයෙන්ද? ඇඟිලි තුනෙන් චූට්ටක් දුන්නේ. එතකොට සිටුතුමාම කිව්වා අනේ ස්වාමීනි මම මහලකු දෙයක් දුන්නේ. මම මෙන්න මෙහෙමයි දුන්නේ කියලා බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා හා හා ඒ දුන්නේ තථාගතයන් වහන්සේ උදෙසා. සංඝයා උදෙසා. පින් අවමන් කරන්න එපා. චුට්ටක් කියලා. චූට්ටක් නේද කියලා අවමන් කරන්න එපා කිව්වා. මා අවඤ්ඤේත පුඤ්ඤං නමන්තං ආගමිස්සති. මේ පින චුට්ටක් යතියෙන්නේ මේක විපාක දෙන්නේ නැහැ කියලා අවමන් කරන්න එපා කිව්වා. මේකත් විපාක දෙනවා කිව්වා. කලයක් එළිය තිබ්බොත් උඩුවතට හරවලා වතුර බිඳුව බිඳුව පිරෙනවා වගේ පින චුට්ටක් කළත් ඒක පිනක් කිව්වා. ඒක උපකාරී වෙනවා කිව්වා. ඒක යහපත් විදිහට උදව් කරනවා කිව්වා. පව ගැනත් එහෙම දේශනා කළා උන්වහන්සේ. කවදාවත් පව ගණන් නොගෙන ඉඳිපාවු ආ චුට්ටක් කිය. පුංචි එකක් ඕක මොකද්ද කියලා ගණන් නොගෙන ඉඳිපාවු. ඒක එනවා කිව්වා විපාක දෙදීපස්සින්. දැන් අපිට පේනවනේ මුගලන් මහරහතන් වහන්සේගේ සිද්ධියේදී දැන් උන්වහන්සේව ඝාතනය කරන්න බ්‍රාහ්මණය සැලසුම් කරන්න හේතුව ඒ අන්නේ ආගමිකයෝ එකතු වෙලා කතා කරලා දැන් හරි වැඩේ අපිට මිනිස්සු සලකන්නේ අපේ මෝණ දිහා බලන්නේ අපි දැක්කම ආක බලාගෙන ඉන්නවා ඉස්සර වැඳ වැටිච්ච අය දැන් ඉතින් අවබෝධ වෙලා කියලා යන්නේ කියලා මිනිස්සු දැන් කතා වෙනවා අන්නේ ආගමිකයෝ. එතකොට ඇතුලෙන් කතා කරා මේ ඔක්කොටම හේතුව එකිනෙක කිව්වා. දිවි ලෝකෙට ගිහිල්ලා විස්තර ඇවිත් කියනවා කිව්වා. කියන්න කියන්නේ මම පින් කරනවා කිව්වා. කියන්න කියන්නේ විස්තරේ පිරිට දහමට වැඩි වෙලා තියෙනවා කිව්වා. මේකට එකම දේ තියෙන්නේ මෙයාව නැති කරන එක කිව්වා. කියලා කතා වෙලා දුන්නා. හොරුන්ට දුන්න ඕඩරය. හොරුන්ට දුන්න මාරාපල්ල. හැබැයි මෙන්න භාගයක් සම්පූර්ණයෙන් මෙරුවම තමයි ඉතුරු ටික දෙන්නේ. ඉතින් කාලශිලා ගල්තලාවේ මුගලන් මහරහතන් වහන්සේ කුටිය වැඩ සිටියා. රජගහනුවර හොරු වටකලා. දැන් මුගලන් මහරහතන් වහන්සේ ඇතුලේ හිටියේ. දැන් හොරු වටකලා දැන් කඩු කිනිසි අරගෙන පොළු අරගෙන ඉන්න වටේට මුගලන් මහරහතන් වහන්සේ බලුවා හරි දැන් මේ කට්ටියක් ඝාතනයට ඇවිල්ලා යතුරු සුදුරින් උන්වහන්සේ වැඩියා. යතුරු සුදුරින් නික්මෙලා ගියා. දැන් හොරු බලන් ඉඳලා ගියා. ඉතින් ආයි මුගලන් මහරහතන් වහන්සේ ආයි වැඩියා. වැඩලා ආයි හොරු වට කළා. හොරු වට කළා දැන් ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මොකද කළේ? ඒ වතාවේ අහසට වහලේ උඩින් අහසට වැඩියා. වැඩලා එහෙන් පිටත් වුණා. ඊට පස්සේ තුන් හොරු ගියා යන්න. බලන් හිටියේ දැන් එළිට වඩින්නේ නැහැ. හොරු ගියා. මුගලන් මහරහතන් වහන්සේ ආයි වැඩියා. ආයි හොරු වට කළා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ තේරුම් ගත්ත මේක මගේ කර්ම විපාකයක්. මට මේකින් පැනලා යන්න බැහැ. දොර ඇරියා. ඇතුළට ගිහින් වාඩි වුණා. හොරු ආවා. හොරු ගහන්න ඉස්සෙල්ලා අදිෂ්ඨානයක් කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ බැහැද කළ වන්දනා කරන තුරු මම පිරිනම් පාන්නේ. හොරු ගහලා ඇට චප්ප කළා. හොරු ගියා යා. දැන් අර අදිෂ්ඨාන බලය නිසා මුගලන් මහරහතන් වහන්සේට චන්දචිත්ත විරිය විමර්ශා කියන 이르දිපාදයන්ගෙන් බලවත්ව සිටි නිසා ආයම ශාරීරියේ ධ්‍යාන බලෙන් ප්‍රකෘතිමත් කරගත්තා. භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩියා. භාග්‍යතුන් වහන්සේ මම පිරුණම් පාන්න යන්නේ කිව්වා. මුගල්ලානඹ පිරුණම් පාන්න යන්නේ කොහේද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ කාලසීලා ගල්තලාවේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මාගේ දරුව මට බණ කියන්න කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ අහසට පැන නැංග. අහසට පැන නැගලා චතුරාර්ය සත්‍ය දේශනා කළා. කළා 이르දීන් ආයමත් අර කොටියට ගිහිල්ලා පින්නම් පැනනවා. බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩියා. උන්වහන්සේ ඒකෙදි භික්ෂු සංඝයාට කියා දුන්නා මෙන්න මේ කර්ම විපාකෙ පස්සෙන් එන හැටි. ඉතින් මේ නිසා අපිට බේරෙන්න තැනක් හැටියට තියෙන ධර්මයේ විතරයි. දැන් අපි මේවා ඉගෙන ගත්තට පස්සේ අපි මේක තේරුම් ගන්න ඕනේ කොච්චර භයානක සංසාරයකද අපි මේ යන්නේ කියලා. අපි දන්නේ නැහැ අපි මේ කැරකි කැරකි දැන් යන ඕන මනුස්ස ලෝකයට ආවා. මේ දුර්ලභ ධර්මයක් අහන්න ලැබුණා. ඒ දුර්ලභ ධර්මය අහන්න ලැබුණ වෙලාවේ අපි මොකද්ද කරන්න ඕනේ? හිත පහදවා ගන්න ඕනේ ඒ ධර්මය ගැන. හිත පහදවාගෙන ඒ ධර්මයේ තමයි අපි පුරුදු කරන්න මහන්සි ගන්න ඕනේ. මහන්සි ගන්න අය තමයි බේරෙන්නේ. අපි අර උදේ කියෙව්වා අපේ භාග්‍යවතුන් වහන්සේ අවිහ බ්‍රහ්ම ලෝකයට වැඩියා. වැඩියට පස්සේ අවිහ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජවරු බ්‍රහ්ම දේවිවරු ලක්ෂ ගණන් වට කරගත්තා. බුදුරජාණන් වහන්සේ වට කරගෙන මොකද්ද කිව්වේ? අනේ අපි විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ, අපි සීකී බුදුරජාණන් වහන්සේගේ කාලේ, අපි වෙස්සබු බුදුරජාණන් වහන්සේගේ කාලේ, කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ කාලේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ, භාග්‍යතුන් වහන්සේ උභාසයේ කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා ආරක්ෂාව තියෙන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. වෙන කොහේවත් පේන තික් මානික ආරක්ෂාවක් නැහැ. ආරක්ෂාවක් නැහැ. අර එක සිද්ධියක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න භික්ෂුන් වහන්සේලා පිරිසක් නැවක නැගලා එනවා. නැවක නැගලා එනකොට නැව මොහොත මැද්දේ නැවතුණා. නැවතුණාට පස්සේ නැවතිල හරියට ගෝසාවක් ගියා. කවුරු හරි පෞකාරයක් ඇති මේ නැවේ. ඒකයි මේක නැවතුනේ. තුණ්ඩු දාම කිව්වා. කරන්න දෙයක් නැහැ. එතකොට තැටියක් ගෙනවා. තැටියට වතුර පෙරෙව්වා. තුණ්ඩු දාන්න පටන් ගත්තා. තුණ්ඩු දැම්ම එක තුණ්ඩුවක් යටට බැස්සා. බැලුව කාගේද කියලා කැප්ටන්ගේ නෝනා. බැලින්නම් නෝනා හරි ලස්සන රූපේ. කාටවත් යන්න බෑ. මෙයාගේ පිටිපස්සෙන් දැන් කර්මයක් පන්නනවා කියලා. හොයන්න බෑ. එතකොට කැප්ටන් බැලුව මිනිස්සු දිහා. දැන් නැවේ ප්‍රධානියනිය. බලල මිනිස්සු කිව්වා කපිතාන්තුමනි අපි ආයෙ දාමු කිව්වා තුණ්ඩු. ආයෙ තුණ්ඩු දැම්මා. දැම්මම අර එකක් යටට බැස්සා. අරගෙන බැලුවා නෝනාගේ නම. ඊට පස්සේ ටිකක් දැන් මේ හාහුව යනවා දැන් ගෝසාව. ඊට පස්සේ මේ මිනිස්සු කිව්වා නෑ අපි කොහොකටත් තවත් පාරක් දාමු කිව්වා. ආයෙ පාරක් තුණ්ඩු දැම්මා වැටුණා. බලන්න හිතන්න පුළුවන් දේ විපාක දෙන වෙලාව එන්නේ කොහොමද කියලා. බෑනේ. තුණ්ඩු හම්බුණා. හම්බුනේ පස්සේ නෝනා දුවගෙන ගිහලා කැප්ටන්ව බදාගත්තා. අනේ මාට අනුතරක් කරන්න එපා. අනේ මාව බේරගන්න කියලා වදාගත්තා. එතකොට ඒ කපිතාන් කිව්වා මට මුකුත් කරන්න දෙයක් නැහැ. ලොකු පිරිසක් වෙනුවෙන් මට මේ තීරණේ ගන්න වෙන මේ මනුස්සයාට තියෙන වේදනාවටි එමනස කිව්වා අනේ මට නම් බෑ මේක බලන් ඉන්න. මේ මොහොත නිකන්නම් දාන්න දෙපා මට වතුරේ දඟලන බලන්න බෑ කිව්වා. මට පේන්නේ නැති වෙන්නේ ගලක් බඳලා මොහොතේ බස්සපංකුව ඇහැපැතර ගිනිහිල්ලා. ගලක් බඳලා මොහොතේ බැස්සුවා. ඊට පස්සේ මෙන්න නැව ස්ටාර්ට් වුණා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. ගිහින් මේ කාරණේ කිව්වා. කිව්වා මම කිව්වා මහණෙනි ඕක පටන් ගත්තේ මේට බොහෝ කාලකට ඉස්සෙල්ලා කිව්වා ඕක පටන් ගත්තේ. එක ස්ත්‍රියක් හිටියා. මේ ස්ත්‍රියට ගෙදර ඇති කරන බල්ලා හරි ආදරේ කිව්වා. ඒ කියන්නේ එළවලු කපන වෙලාවට ළඟට වෙලා බලන් ඉන්නවා. දාන්න ගියාමත් ළඟට ඇවිල්ලා ඉන්නවා. දර කඩන්න ගියාමත් ළඟට ඇවිල්ලා ඉන්නවා. ඊළඟ පලාණ ඉල්ලන්න ගියාමත් ළඟට ඇවිල්ලා ඉන්නවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේ වදාළ මේ බල්ලා පෙර ආත්මභාව තුනකට කලින් ස්වාමියා. ඒ සෙනෙහෙට තමයි ඇවිල්ලා බලන්න සෙනෙහෙගේ දුර. ඇයි කියන්නේ ආයි ආයත් යාමට ලැබෙන්න ඕනේ මුණ ගැහෙනු ලැබුණා ඔය. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ නෝන දන්නවද? මොකවත් දන්නේ නැහැ. දැන් උඹ බල්ලා පස්සෙම යනවා. කොල්ල විහිළු කළා. කොල්ලෙකු හා වැද්දියක් ඇවිල්ලා වගේ දඩයන් යනවා වගේ බල්ලෙක් එක්ක. අපිට එන දඩමස් හම්බ වෙන්නේ කියලා අහනවා මේ අර නෝනගේ. නෝනට හරි කේන්ති දැන් බල්ලත් එක්ක බල්ලට ගල් වලින් ගහලා එළුණා පළතෝන්නු පෙනි පළකේ කියලා එළුණා. ඒ උසේනේ හෙදකනේ. ඊට පස්සේ බල්ලා ගුටි කහාගෙන ආය ගිහිල්ලා ආය නැට වනගෙන ආය එනවා. දැන් නෝනට බේරෙන්න බෑ. නෝ හිතුවා වැඩක් කරන්න හිටපන් කියලා. දැන් දවසක් කුඹුරිය යද්දි කලෙත් අරගෙන වැල්පොටකුත් අරගෙන ගියා ගිල්ල ස්වාමියට බත් දුන්නා. ඊළඟ එනවා. දැන් අර බල්ලා පස්සෙන් එනවා. දැන් ආවා මේ ජලාශය ළඟට, වැවල් ළඟට ආවා. වතුර වල ළඟට ඇවිල්ලා කිව්වා වරින් පැටියෝ කිව්වා. දැන් බල්ලා පුල පුලා හිටියේ මේක අහන්න. ප්‍රේමවන්ත වචනයක් අහන්න බලාගෙන හිටියා. කිව්වා ඉතින් අනේ දුවගෙන ආවා. අර දැන් නැට්ට වනවන දැන් ඉන්න වටේ අල්ල ගත්ත බිල්ල ගැට ගැහුවා ළඳුවෙන් කලේ ගැට ගැහුවා අනේ පැත්තේ වතුර මැද්දට ගෙනිච්චා දැම්මා ගෙල්ලුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ආත්මයේ ගෑනුවෙක් කෙනා හිතුවා දැන් මගේ ප්‍රශ්නේ ඉවරයි කියලා සතුටෙන් ගෙදර ආවා. වාසය කළා. මරණින් මතු නිරේ ගියා. දැන් කිව්වා දැන් ඊට පස්සේ මේ ඉපදිච්ච සියවෙනි වතාව කිව්වා. දැන් මේ සියවෙනි ආත්මේ කිව්වා බෙල්ලේ ගල ගැට ගහලා මරණයටපත් වුනේ. එතන කොහොමද මේ සසරේ භයානකකම? ඒකනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කිය කී බුදුරජාණන් වහන්සේලා මේ කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කරන්න සතර අපායන් අත් මිදින්න කිය කී කියන්නේ මොකද මේ? මේ දැන් ඔන්න බල්ලා වෙලා නියන්නේ දැන්. ඒක යන ඒක ඉවරයක් නෑ. අයි පිනක් රැස් කරගෙන අවස්ථාවක් මුකුත් නෑ. දැන් අර සිද්ධිය වුණා. දැන් හැම අතට දැන් මිනිසෙක් වුණත් බෑ බේරෙන්න. හැබැයි බේරෙන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් පමණයි. ඉතින් ඒක එහෙම අවස්ථාවක් ලේසියෙන් ලැබෙන්නේ ලේසියෙන් ලැබෙන්නේ නැහැ කෙනෙකුට. ලෝකයේ මිනිස්යාගේ මං හිතන්නේ මේ මේ ඒක නිකන් නියපොතට ගත්ත පස් ටිකක් කියනවත් බැරි තරම්ම දුර්ලභයි. ඒ නිසා ලේසියෙන් ලැබෙන්නේ නැති එක. එහෙම බලද්දි තමයි මේකේ තියෙන බරපතලකම අපට තේරෙන්නේ. එතකොට අර වේලුකණ්ඨකී නන්ද මාතාව තමන්ගේ ජීවිතේ ඒ ගත කරපු ආකාරයේ බලද්දි අපිට හොඳට පැහැදිලි සම්පූර්ණම ධර්ම වනසිකාරය තුළ ධර්ම මෙනෙහි කර කර ධර්මයේ තුලම තමයි ජීවිතේ ගෙවලා තියෙන්නේ. මේක හොඳට පැහැදිලි. දැන් ඒකේ තිබුණනේ මේ මේක මේ නන්ද මාතා කිව්වනේ මේ සමාදන් වෙච්ච සිල්පද කැඩුන්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා එහෙනම් මේ සිල්පද ආරක්ෂා වෙන්න තමන්ගේ ජීවිතයේ ඇතුළෙන් යම්කිසි තල්ලුවක් තියෙන්න ඕනේ. ඒ තල්ලුව තිබුණ නැත්නම් මොකද වෙන්නේ? සමාදන් වෙච්චදී සමාදන් වුණා කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා අපිට සීලය ගැන අවබෝධයක් නැහැනේ. ඔන්න චූටි කාලේ ඉස්කෝලෙත් අපි පන්සල් ගත්තනේ. ඉස්කෝලේ ඔන්න පොලිමෙට අපි හිටවනවා අපිව. අපි පොලිමෙ හිට ගන්නවා. පන්සල් කර පන්සල් ගන්නවා ඇතර අපි අතින් අයින්ව ඊළඟ එක්කෙනාට. ඇයි තේරුමක් තීරින්නේ? ඔන්න භාවනා කරන්න කියලා වාඩි කරනවා. වාඩි කරගෙන අපි කකුලෙන් අයින්ව වාඩි වෙලෙන් ඊළඟ එක්කෙනාට. කරලා නැද්ද ඔවා? එතකොට ඇයි එහෙම වෙන්නේ? අපිට මේ කාරණේ තීරින්නේ නැහැ. එතකොට පොඩි කාලේ ඉඳලා අපි සිල් ගන්නවා. පන්සිල් ගන්න ගමන් ඔන්න මදුරු තල්නවා. වෙනවද නැද්ද? බොහෝවිත වෙනවා. ඇයි තේරෙන්නේ නැහැ මේක? එතකොට අපිට පේනවා අපි කටින් එක කිව්වට ඒක හිතට යන්නේ නැහැ. හිතට යන්නේ පින්බලෙන්. හිතට ගියාට පස්සේ ඒක වීරියත් එක්ක එකතු වෙනවා. පින්බලෙන්. ඥානෙත් එක්ක එකතු වෙනවා. ඒක කොහෙද තියෙන්නේ? ජීවිතය ඇතුලේ තියෙන්නේ. පිට නෙමෙයි. මේ වීරිය, ඥානය, සිහිය කියන එක ඇතුලෙන් එන තල්ලුවක් නෙමෙයිද? ඇතුලෙන් එන තල්ලුවක්. ඒක මේ බාහිර පිට තියෙන පිටස්තර කතන්දරයක් නෙමෙයි මේ කියන්නේ. ඒක නිසායි කෙනෙකුට ළමන පන්සිල් ගන්නවා සමාදන් වෙලා පවත්ව ගන්න බෑ. කැඩෙනවා කැඩිච්ච බව දන්නෙත් නෑ. සිහි වෙන්නෙත් නෑ. මෙහෙම කැඩුණා නේද මං ආයේ සමාදන් වෙන්න ඕනේ නැද්ද කියලා මතක් වෙන්නෙත් නෑ. ඒ මොකද හේතුව? ඒකට උමනා කරන පින මෝරලා නෑ. එතකොට නොමේරු පින් තියාගෙන තමයි අපි මේ ඇවිල්ලා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ මේ. මේරු පිනක් තිබ්බනම් අපිට බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා ඒ කාලෙම බේරින්න තිබ්බ. නමුත් අපිට කියන්න බෑ බුදුරජාණන් වහන්සේ කාලෙත් පින් කරගන්න බැරි වෙච්ච අය හිටියනේ. අර මහදන සිටුවරෙන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහදන සිටු ජෝඩුව තරුණ කාලේ ව්‍යාපාරය පටන් ගත්තා නම් අංක එකේ සිටුවරය වෙනවා කිව්වා. ඒ තරුණ වයසේදීම ඒ දෙන්න පැවිදි වුණා නම් පිරිමික් කෙනා රහත් වෙනවා කිව්වා, ගෑනුක් කෙනා අනාගාමී වෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා මධ්‍යම වයසේදී මේගොල්ලෝ ව්‍යාපාරය පටන් ගත්තා නම් දෙවෙනි සිටුවරය වෙනවා කිව්වා. පැවිදි වුණා නම් අනාගාමී වෙනවා කිව්වා. පිරිමික් කෙනා ගෑනුක් කෙනා සකදාගාමී වෙනවා කිව්වා. අන්තිම කාලේ මේගොල්ලන්ට නැත්තර නැති වෙන කලින් මේගොල්ලෝ ඉතුරු කරගත්තු එකකින් ආයි ව්‍යාපාරය පටන් ගත්තා නම් තුන්වෙනි සිටුවරය වෙනවා කිව්වා. එතකොට අපිට තියෙන මේගොල්ලන්ට පිනක් තිබ්බා. ඊට පස්සේ කිව්වා ඒ කාලේ පැවිදි වුණා නම් මේ පිරිමික් කෙනා සකදාගාමී වෙනවා කිව්වා, ගෑනුක් කෙනා සෝතාපන්නව දැන් එකක්වත් කරගන්න බෑ කිව්වා. දැන් හිඟන් වෙලා පාරේ ඇවිදිනවා. දැන් සල්ලිත් නැහැ. ධර්මිය අවබෝධ කරන ආකාරයට සිතකා වචනේ හදාගන්නත් බෑ. පුළුවන්කම තිබ්බනම් අනිවාර්යයෙන්ම බුදුරජාන් වහන්සේ උදව්ව කරනවාමයි. ඇයිකෝ කිසි දවසක දැකපු නැති අය හොයාගෙන ගිහිල්ලා මේ මරුණට පස්සේ සුගතියන්ට උදව් කරනවානේ. ඉතින් මේගොල්ලන්ට ඒකක් නැහැනේ. එතකොට බලන්න එකින් අපිට පේනවා පින ලැබෙනවා. ඒ පින වෙනසිනවා. ලැබෙන පින වෙනසිනවා. ඉතින් මේ පින නැති වෙන ආකාරයේ බලද්දී අපිට හිතා ගන්න බෑ. ඒ කියන්නේ පින තමන්ගේම පින තමන් තුලින්ම නැති වෙන ආකාරයේ වතුර ටැංකිය හිල්ලුණා වගේ. ටැංකියේ වතුර පිරීලා තිබ්බා. නෝ නලෙන් වතුර යනවා. දැන් අපිට ටැංකියේ වතුර එකක් පිරෙව්වා. පුරෝලා දැන් ඔන්න දැන් ඉතින් හැමතැනම නල තියෙනවා. ඔන්න වැසිකිලි යනවා. දැන් අර ටැංකිය වතුර තමයි පාවිච්චි වෙන්නේ. ටැංකිය වතුර අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. ඔන්න උයන්න ගන්නවා. ඔන්න රෙදි හොදන්න ගන්නවා. ඔන්න නාන්න ගන්නවා. මල් වලට වතුර දාන්න ගන්නවා. දැන් අපිට හිතෙනවාද දැන් මෙච්චර අඩු වුණා. දැන් මෙච්චර අඩු වුණා. දැන් මෙච්චර අඩු වුණා. හිතෙනවද එහෙම? නෑ. නමුත් අපි දන්නවා ටැංකියට වතුර ගැහුවා අඩු වෙන්න පුළුවන් කියලා. එතකොට බොහෝ අවස්ථාවල වෙන්නේ අපි දන්නේව නැහැ. පයිප් යරිද්දි වතුර නැහැ. එතකොට අපි දන්නේ වතුර ඉවරයි කියලා. බොහෝ අයගේ ජීවිත ওই වගේ. දන්නේම නැහැ මේ පින ඉවර වෙලා තමයි මරණයට පත් වෙලා යන්නේ. පින ඇතුව නෙමෙයි දැන්. පින තියෙන එක්කෙනා ඒ පින හරි විදියට රැස් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි කියමු සමහර කෙනෙක් පාප මිත්‍ර ආශ්‍රය කරනවා. පවිතු මිතුරන්ගේ ඇසුර නිසා මහදැන සිටුවරට උනේ පවිතු මිතුර ආශ්‍රයනේ. ආශ්‍රය නිසා මොකද වෙන්නේ? දාන දෙන්න අවස්ථා, පින් කරන්න අවස්ථා, ධර්මයේ හැසිරෙන්න අවස්ථා, සිල් රකින්න අවස්ථා ගන්නෑ. එතකොට ටැංකිය තියෙනවා, පයිප්ලයින් තියෙනවා, පිරට පේන්නේ වතුර තියෙනවා වගේ. ඇතුළ හිල්. එතකොට හිල් වෙච්ච ටැංකිය තියෙනකොට පිටට පෙනුනට මේ ටැංකිය තියෙනවා වගේ හිස්. එහෙමයි නැද්ද? එහෙමයි නෝ. එතකොට ටැංකිය හිල වහපු ගමන් පුරවන්න බැරිද? ආන් ඒ වගේ ඒ ක්‍රමයෙන් අත්මිදිච්ච ගමන්, පාප මිත්‍ර සේවනයෙන් අත්මිදිච්ච ගමන්, අනතුරු වලින් අත්මිදිච්ච ගමන්, යහපත් මාර්ගයට ආව ගමන් එයාට ආයෙමත් මේ ටැංකියේ වතුර පුරව ගන්න අවස්ථා තියෙනවා. කවුරු හරි කියන්නේ ටැංකියට බෝම්බයක් ගැහුවොත් මොකද වෙන්නේ? ටැංකිය තිබ්බ කියලාවත් ඒ වගේ තමයි ආනන්තරී පාප කර්මයක් වුණොත්. ආයේ ටැංකි නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාල නිසා උන්වහන්සේට අනුතරක් කරන්න බෑ. රහතන් වහන්සේලා නැති නිසා ඒකත් බෑ. ඉතුරු තුන කෙරෙනවනේ. මව් මරණව, පියාමරණ සංගවේද කරනවා ඒකට හවුල් වෙනා ඉන්නවනේ ටැංකිය ඉවරයි ඒ වගේ මේ වගේ අර ඒ ඒ අවස්ථාවවලදී ඒ පින රැස් කරගන්න දක්ෂතාවය තිබ්බොත් ඒ දක්ෂතාවය තිබීමෙන් තමයි අපි ඒ පින් රැස් කරගන්න ඕනේ දැන් ඔය අර වතුර ටැංකිය වතුර පිරවුවා වගේ වතුර පුරවනවා පුරවලා දැන් එයා ඉවරන එකට මොකද කරන්න ඕනේ අය ආයමත් ආයමත් පුරවන්න ඕනේ මේ වගේ ගත්තම අපි මේ කර කර ඉන්නේ ආයමත් ආයමත් පුරවන්න ඕනේ එතකොට ඒක බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රමාවක් දේශනා කළා මල්කන්ද වගේ කිව්වා මල්කන්දක් හම්බ වුණා වගේ කිව්වා මනුස්ස ජීවිතේ මල්කන්දක් ළඟට යනවා මල් මාල ගොතන්න දක්ෂ කෙනා එයා මොකද කරන්න ඕනේ අර කන්දින් මලමල අරගෙන මල් මාල ගොතා ගන්න ඕනේ දැන් එතකොට යන්න සිද්ධ වෙනවා යනකොට කොහොමද යන්නේ මල් කන්ද ආරම්භ යන්නේ ගොතපු මල් ටික ආරම්භ යන්නේ ගොතපු මල් ටික ආරම්භ යන්නේ අන්න ඒ වගේ ඉන්න කිව්වා ඇයි බුදුරජාණන් වහන්සේ මේ වගේ උපමා වලින් පෙන්වන්නේ මේක තියෙන මේ පින් කරගන්න තියෙන අවස්ථාව පිනින් ශක්තිමත් වෙන්න තියෙන අවස්ථාව මොකද මේ අවස්ථාව පිනින් ශක්තිමත් වුණොත් හරි ඔන්න අපි කියමු නාචි මල ඔන්න දැන් මාස 3ක් ගියා ඔන්න පොඩි ළමයි ඇවිල්ලා කියනවා අන්න අම්මේ ආච්චි දැක්ක ගේ මැද්දෙන් ගියා එතකොට නම මොකක්ද අහන්නේ කොහොමද ගියේ එතකොට කියනවා අම්මේ මෙහෙමයි ගියා ආච්චි ලස්සන ඇඳුමක් ඇඳන් හිටියා ඒ කාලේ නම් ආච්චිට ඉච්චර ලස්සන එකක් තිබ්බේ නැහැ ආභරණ දාගෙන හිටියා සුවඳේ බෑ ආච්චිට යනකොට hina වේගෙන ගියාගෙන එතකොට දිගෙදර හැට සතුටුද නැද්ද සතුටුයි එතකොට අම්මා මොකද කියන්නේ හනි ආයි රවුමක් යනවා නම් ආච්චි හිතෙනවද නැද්ද ආයගේ මැද්දෙන් යනවා හිතෙනවනේ එතකොට ඒ ආච්චි ගියේ පින් ඇතුවද පින් නැතුවද පින් රැස් කරපු ආච්චි ගේ මැද්දෙන් ගියේ පින් රැස් කරපු කෙනෙක් ගියත් සැපයි නිකන් ගෑවිලා ගියත් සතුටුයි තව කෙනෙක් කියන වතුර ටැංකිය ඉවරුණා වගේ මල. එයත් යනවා ගේ මැද්දේ මතක් වෙලා. දැන් එයාට කරගන්න දෙයක් නැහැ. එයාට පින් නැහැ. පින් ඉවර කරගත්තා. තිබිච්ච පින් ඉවරයි. රැස් වෙලා නැහැ. පෙරේතියක් වෙලා උපන්න. දැන් උන පේනවා. යනවා. ළමයි කෑ ගහනවා. මෙන්න ආච්චි වගේ කෙනෙක් ගියා. ඌ ඇටසැකිල්ලක් ගියේ. කඳ ගහගෙන ගියේ. උන ළමයි සිහි නැතුව වැටෙනවා. උයන එක රහ නැහැ. ගෙදර සාඳු සරුවා හීනෙන් බය වෙනවා රැට හූරනවා අර ග්‍රීස් ළමයි වගේ එතකොට මොකද්ද ගෙදර කට්ටිය කියන්නේ මේ මලානම් ඇමරිච්ච පාඩුවේ ඉන්නේ නැතුව මොකද්ද මේ කරන්නේ එතකොට අපිට පේනවා පින් නැති එක්කෙනෙක් නිකන් ගියත් අනිත් අයට කරදරයක් පින් නැති එක්කෙනාගේ ප්‍රශ්නේ දැන් ආච්චි පින් නැතුව යන්නේ නෑ දැන් කොමටනේ අර පින් නැති එක්කෙන දැන් යන්නේ ළමයි හොයාගෙන නෑ දැන් හොයාගෙන දරුවෝ හොයාගෙන දැන් මේ යනවා දැන් පින් නැහැ. එතකොට සීළු දෙනාට මේක හිරිහැරයක් වදයක් නෙමෙයිද? සීළු දෙනාටම හිරිහැරයක් වදයක්. නෑ දැන් කොමට යන්නේ? වදයක්. එහෙනම් ඒකයි බුදුරජාණන් වහන්සේ තමාගේ පිහිට තමන් සලසා ගන්න කියන්නේ. දැන් මේ වහලක තමයි අපිට මේක තේරෙන්නේ තමන්ගේ පිහිට තමන් සලසා ගන්න ඕනේ තමන් සූදානම් කර ගන්න ඕනේ තමන් තමයි මේ යන්නේ එතකොට තමන්ට තමයි මේකේ හයිය වුමනා තමන් තමයි සතර පායට නොවැටි සිටිය යුත්තේ ඒක තමන්ගේ අවශ්‍යතාවයක් බවට පත් වෙන්න ඕනේ අන්න එදාට කවුරු මොනවා කිව්වත් තමන් තමන්ගේ පින කර ගන්නවා තමන් ධර්ම මානසිකාරේ යෙදෙනවා තමන් තමන්ගේ යහපත් මාර්ගේ ඇති කර ගන්නවා ඒක කාගේ අවශ්‍යතාවයක්ද තමන්ගේ අවශ්‍යතාවයක් ඒ තමන්ගේ අවශ්‍යතාවයක් වෙනතුරු ධර්මයේ තමන් තුල වැඩ කරන්නේ නැහැ ධර්මයේ තමන්ගේ අවශ්‍යතාවයක් වෙච්ච දවසර තමයි ධර්මයේ තමන් තුල වැඩ කරන්න පටන් ගන්න ඉතින් අනුන් සතුටු කරන්න ඒ ඊළඟට අනුන්ගෙන් පිළිගැනීමක් ඇති කරගන්න තැනක් ගන්න කැපී පෙනෙන්න මේ වගේ එකට ගියා කියලා ධර්මයේ හිතට යන්නේ නැහැ ධර්මයේ හිතට යන්න නම් තමන්ගේම අවශ්‍යතාවයක් බවට පත් වෙන්න ඕනේ තමන්ම මේක කරගන්න ඕනේ කියන අදහසට එන්න ඕනේ එතකොට තමයි තමන්ගේ හිතට දැන් තමන්ගේ තිබුණනම් සංසාරගත යම්කිසි පින්බලයක් එතකොට මේ පින්බල ඉස්මතු කරගන්න තමන්ට අවස්ථාවක් නැද්ද තමන්ට මේ පින්බල ඉස්මතු කරගන්න අවස්ථාවක් තියෙනවා මං කියන්නේ මේ පින වතු ටැංකිය වගේ කියලා ඒ සාමාන්‍ය පින අවබෝධයෙන් තෙරුවන් සරණී පිහිටියොත් ඒ පින මීට වෙනස්. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුඤ්ඤාභිසන්ද පින් ගඟුල. පින් ගඟුලයි ටැංකිය අතර වෙනසක් තියෙනවා. ගඟුල කියන්නේ උල්පත. උල්පතේ ස්වභාවය මොකද්ද? ගන්න ගන්න උණනවා. ගන්න ගන්න උණනවා. උල්පතින් වතුර කොච්චර වාත් තියෙනවා. නාන්න පුළුවන්, ත්‍රෙදි හොදන්න පුළුවන්, කැම්බින් හදන්න පුළුවන්, මල් වලට දාන්න පුළුවන්, ඉවර වෙනවද? ගඟුලනේ. මේ වගේ පුඤ්ඤාභිසන්දං බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ පින් ගඟුල මොකද්ද? අවබෝධීම බුදුරජාණන් වහන්සේ සරණ යෑම. අවබෝධීම ධර්මයේ සරණ යෑම. අවබෝධීම ශ්‍රාවක සංඝයා සරණ යෑම. පින් ගඟුල. එතකොට මේ පින් ගඟුලට උමනා කරන උපදේශය තමයි අපි මේ ලබා දෙන්න මහන්සි ගන්නෙ. එතකොට මොකද වෙන්නේ? මේ කෙනා තමන්ගේ ජීවිතයේ මේ පින් ඇති කරගන්න මහන්සි ගන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ අපි ගත්තොත් මේ දැන් පදාන සූත්‍රය, මහා පදාන සූත්‍රය කියෙව්වොත් කිසි කෙනෙකුට බෝ රවට්ටන්න බෑනේ. ඌව කතන්දර වෙන්නේ නැති හිතගෙන ගිහින් පොඩි ඉපදිච්ච ගමන් ළමේ ගාත කියන්න පුළුවන්ද? ඊළඟට අම්මලාට හිටගෙන දරුවව දන්න පුළුවන්ද? ඊළඟට ඔය මේ ඔය හාස්කම් ඔහොම වෙනවද? ඊළඟට මේ සතර පෙර නිමිති ඔහොම වෙන්නේ ඉතකල් මොකවත් උනාද? එහෙම එක එක වහන්න බැරිද මිනිස්සු? ඒක ශ්‍රද්ධාව නැතිව වැඩිනේ. දැන් මේ දේශනාව අහලා තිබ්බනම් මේක ධර්මතාවය කියලා ඉගෙනගෙන තිබ්බනම් ඔබේ ශ්‍රද්ධාවට පින් ගඟුලට හානි කර උල්පත වහන්න බෑනේ කාටවත්. එතකොට උල්පත වහන්න බෑ. දැත්තන් අනිත්‍යත් ලැහිස්තින උල්පත වහන්න. ඒ ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් ඒ ශ්‍රද්ධාවට අනුබල දීමට වඩා වැඩිපුර තියෙන්නේ ඒ ශ්‍රද්ධාව නැති වෙන ආකාරයට තර්ක විතර්ක කිරීමයි. දැන් මේකේ පැහැදිලිවම තියෙනවානේ බුදුරජාණන්සේ දේශනා කරන මහණෙනි, මගේ පියා සුද්ධෝදන රජුරෝ, මගේ මෑණියෝ මහමාය දේවි, අයි පියාගේ රාජධානි කිඹුල්ලත් නුවර. එතකොට මේ කිරිඳැල නෙමෙයි. ඒ පොත් ගහලා තියෙනනේ කිරිඳැල පැත්ත කියලා. බුදුරජාණන් වහන්සේ පොදුනේ කිරිඳැල පැත්තලු. බුදු වුණේ මේ දඹුල්ල පැත්තේ. දඹුල්ලටයි මහගල්කඩ වල අතර. එතකොට පිරිමන් පහතින් මේ කොහෙද? මන්නාරම් පැත්තේ. පොත් ගහලා ඉති මේවත් විශ්වාස කරනවා මිනිස්සු. ඒ මොකද හේතුව? දන්නේ. දැන් මේ බුද්ධ දේශනා දැනගත්තා නම් කිසි දවසක තමන්ගේ පින් ගඟුල වහන්න කාටවත් බෑනේ. තමන් යම් කිසි කාරණයකින් බුදුරජාණන් වහන්සේ කිරී හිත පහදවාගෙන ඉන්නවා නම් ඒ පැහැදීම කරුණු සහිත නම් ඒ පැහැදීමට උවමනා කරන කරුණු කාරණා තමන් තුළ තියෙනවා නම් ආයේ කාටවත් ඒකට හානි කරන්න බෑ. ඇයි? ඒක කරුණු සහිතනේ. කරුණු රහිතව හිටියොත් තමයි අනිත් එක්කිනට සැකේ උපද්දවන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කරන්න බෑ. ඉතින් ඒ නිසා දැන් මේ පින ගැන අපි කතා කරපු ඉතින් ඔබට හොඳට තේරෙන්න ඇති බොහොම පොඩි පිනකින් අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. බොහොම චූටි පිනකින් අපි මේ පොතපතක් කියවන්න වාසනාව ලැබලා තියෙන්නේ. බොහොම චූටි පිනකින් තමයි අපි ව්‍යාගත ටිකක් කන්නේ. බොහොම පුංචි පිනකින් තමයි අපි මේ අතපය දිග ඇරලා ඇවිදින්නේ. බොහොම චූටි පිනකින් මේ වතුර ටික ගන්නාලා ඉන්නේ. මේකේ ආඩම්බර වෙන්න මොකවත් නැහැ. කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය දැන් ඔය අපෙන් ඔය අහන ප්‍රශ්නේ කුලවාදී ගැන කුලභේද කිසි දෙයක් වැඩක් නැහැ. දැන් මම ඔබට හොඳ උදාහරණයක් කියන්න. මම ඔන්න මෙහෙන් එනවා ඉන්දියාවට යන්න එයාපෝට් එකට යන්න. ඒකේ මහත්තුරු මාව එක්කගෙන ගිහිල්ලා දානේ දීලා මාව ප්ලේන් එකටම නැග්ගලා ප්ලේන් එකේදීත් වැඳලා තමයි යන්නේ. ඔන්න දැන් එතකොට මෙහෙනේ. ඔන්න දැන් මම ගිහිල්ලා ඉන්දියාවෙන් බහිනවා. බල්ලෙක් නැහැ. මම මේකෙන් උදන් වෙලා ගියානම් මට මොකද්ද එහෙදි තියෙන්නේ? මුකුත් නැහැ. එතන මම්ම ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා මල්ල අරගෙන මම්ම ගිහිල්ලා සීල් එක ගහගෙන ඊට පස්සේ මම්ම යන්න ඕනේ. ගියාම තීවිල් කාර් යන කොහෙද යන්නේ? ඔව් කොහෙටද යන්නේ? දීපම් මේ ගන්න. කොහොමද අපි හොයන ලෝකේ? ප්‍රායෝගිකව අපි ජීවිතය දිහා බලනවා කියන්නේ ඕක. මේ පොඩි සමාජයක තියෙන පුංචි ගෞරවයට අපි උදන් අනනවා නම් අපි මෝඩයෝ නෙමෙයිද? අපි ඒක හොයනවා නම් අපි මෝඩයි. ඇයි? ඒක ඊළඟ ලෝකෙදී නැහනේ. මේ පැයෙන් වෙනස් වෙනවනේ ඒක. ප්ලේන් එකේ නැගලා බැස්සේ ඔබට තේරෙති දඹදිව ගියාම කවුද ගණන් ගන්නේ? කවුරුත් නැහැ. පැයෙන් වෙනස් වෙනවා නම් අපේ සමාජ ක්‍රම දෙක වෙනස් වෙච්ච එක මම පිළිගැනීම නැත්තම් අපිට විතරක් නෙමෙයි ලෝකෙ මේ ලෝකේ ඕනම කෙනෙකුට ඒ පස්සේ තියෙනවා පොදුවේ. එතකොට අපිට ආඩම්බර වෙන්න කියලා කියක් තියෙනවද? දැන් රාජනායකයෙකුට උනත් එහෙම ඒගොල්ලන්ට තියෙන බලය තියෙනකන් විතරයි. නැති වෙච්ච ගමන් නැහැ. ඉතින් එහෙමනම් බොහොම පුංචි දෙයක් මේ සත්කාර සම්මාන පිළිගැනීම ගෞරවය නම්බුනාම ඊළඟට පිරිස මැද්ද තියෙන වර්ණනාව මේ කිසි මම ඒක නෙවෙයි කිසි දෙයකට කැමති නැති කිසි වටිනාකමක් නැහැ. හරි පැහැදිලි. ඒ රටට ගියේ ගමන් ඔන්න අපි ගමු දිල්ලියට ගියා රෑ වුණා. මම මොකද්ද කරන්න ඕනේ එතකොට? හෝටලයක් හොයාගන්න ඉපැ. හෝටලයක් හොයාගන්න ගිනි ගණන් කියන. එතකොට මම එතන බෑ කියලා වෙන එකකට යන්න ඕනේ. ඊළඟ එකට යනවා. ගිහලා ඉතින් අපි එකෙන් අහනවා විස්තරේ. අහලා ඉන්න ඕනේ. එතකොට එහෙමනම් මේ පිළිගැනීම සම්මාන කියලා කියන බොහොම ලාමක දෙයක් නේ. මේ ලාමකදී ලාමක හැටියට දැක්කනම් අපිට ඒක අපේ ජීවිතේට සම්බන්ධයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම එකේ ඕගොල්ලෝ අල්ලන් ඉන්නවා නම් කුලී ගැන කුලී මේකයි අරක මේකයි කියලා තඹේක වටිනාකම ඒවැ නැහැ. කිසිම වටිනාකමක් නැහැ. අපි ලිංගෙම් වෙලා ඉන්න තාක් අපිට වටින්නේ. ලිඳෙන් ගොඩට ආව නම් වටිනාකමක් නැහැ ඒවැ. ඇයි ගොඩ ලෝකේ එක දකින්නෝ. ඒක ලිඳේ ඉන්නකම් ගෙම්බට ලිඳ තමයි ලෝකේ. ඒ වගේ වෙන්න ඕනේ නැහැ අපි. ඉතින් මගේ වාසනාවට මට තනියම මට ගොඩක් රටවල මට තනියම ගිහින් තියෙනවා. මගේ ඉන්දියාවේ හොඳට තනියම ආවිදලා තියෙනවා. මම හොඳට දන්නවා මේ හිතාගෙන ඉන්න ලෝකයක් නැහැ. සමාජයෙන් සමාජයට පිළිගැනීම වෙනස්. සමාජයෙන් සමාජ ලැබෙන දේවල් වෙනස්. මොකුත් නැහැ. ඒ මිනිස්සේ මේ තමයි මිනිස්සේට මොකුත් නැහැ. මෙහෙන් එහෙට අපි ගියාම අපිට මොකුත් නැහැ. එහෙම තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේක හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ. දැන් සමහර රටවලට ගියාම එහෙම නැහැ. දැන් එක රටකට මම ගියාම එයාපෝට් එකටම මුතු කුඩ ගිනල්ල මේ නමස්කාරව කියගෙන මාව එක මට ලැජ්ජාවයි බෑ. දැන් එක්කගෙන යනවා. දැන් සුද්දු මිය බලන මේ කවුද මේ මොකද දලයිලාම ඇවිල්ලවද්ද කියලා. එතකොට බලන්න ඊළඟ රටෙන් අනිත් රටට ගියාම ගණන් ගන්න ඕනේ කවුරුත් නැහැ. කිසි දෙයක් නැහැ මේකේ. කිසි හරයක් හරහින් නැහැ මේකේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේක. කිසි දෙයක් මේකේ නෑ. මේක ඉතුරු වෙන්නේ Tamanට. එතකොට මේ අපිට ඉතුරු වෙන මේ අපේ පිළිගැනීම අපිට තියෙන සම්මාන නැත්නම් අපිට තියෙන තැන සමාජ තත්ත්වෙ මේව නෙමෙයි අපිට ඉතුරු වෙන්නේ. ඉතුරු වෙන්නේ මොනවද? අපි රැස් කරන දේ. ඒක අවබෝධයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ආන් ඒක අපට ඉතුරු වෙනවා. අවබෝධයෙන් යුක්ත ධර්මයේ සරණ ගියා නම් ආන් ඒක අපට ඉතුරු වෙනවා. අවබෝධයෙන් යුතු ශ්‍රාවක සංඝයා සරණ ගියා නම් ඒක අපට ඉතුරු වෙනවා. ඊළඟට ධර්මයේ හැසිරුණා නම් ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තා නම් ඒක අපට ඉතුරු වෙනවා. ඊළඟට දාන විශේෂ යමක් දුන්නා නම් ඒක අපට ඉතුරු වෙනවා. ඊළඟට අපි අපේ තරහකාරයන් අපිට තරහ කරන පස්සෙන් පන්නන් ඉන්න අයට අපි මෛත්‍රී වැඩුණා නම් ඒක අපට ඉතුරු වෙනවා. ඊළඟට අපි මේ ලෝකේට නොවැළි වාසය කරන්න පුරුදු වුණා නම් ඒකත් අපිට මෙවනේ ධර්මෙන් අපිට ගන්න තියෙන්නේ. නැතුනේ මම මහමිනුරට වෙලා මෙච්චර කල් දැන් මම මෙච්චර පොත් ටිකක් කියවලා තියෙනවා දැන් මම මෙහෙම අරන් තියෙනවා කියලා මානයක් ඇති කරගත්තට වැඩක් නැහැ. ඇයි? කිසි වැඩක් නැති එක. කිසි වැඩක් නැහැ. වැඩක් වෙන්නේම අපිට අපි තුලින් ඇති කරගන්න යම් කිසි හොඳක් තිබ්බොත් විතරයි. ඒ නිසා මේ ධර්මයේ ගන්නවා කියන කාරණේ අපි හිතනකොට බොහොම අමාරු එකක්. මොකද ලේසියෙන් අපිට මාන්‍ය ඇති වෙන්න පුළුවන්. ලේසියෙන් අපිට යමක් තේරුණා කියලා නිකන් හිතින් හදාගන්න පුළුවන්. ඒ මොකවත් නැහැ. ආසරණ වෙලා මේ ඇඳට වැටිච්ච වෙලාවට කවුරුවත් සමහරට කවුරුවත් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ඇත්ත වේලාසනියම දැනගෙන සිටීම හරි ප්‍රයෝජනයි. නැත්තම් මේ ගොඩක් අය අහුවෙන්නේ මේ පිළිගැනීමට. ඒ නිසා මේ වේලාසනියම මේක හොඳට හොයාගෙන නිදහසේ ඉන්න ඕනේ. මම නම් හරි කැමති ඉන්දියාවට. මං යන්නේ මොකද? කවුරුත් අඳුරන්නේ නැහැ. මං ඔහි බෑග් එක දාගෙන ඔහි ඇවිදිනවා. මට හිතුණාද පේමන්ට් එක වාඩි වෙන්න වාඩි වුණා. නිදන්න හිතුණා නිදාගත්තා. කවුරුත් නැහැ. හරි ලීසි. හිතට සැපයි. තමයි අර සංසාරේ පුරුද්දක් වෙන්නේ තියර හුදෙකලා විවාසයේ. නමුත් ඒකේ තියෙන ලොකු සතුටක්. අර පිරිසෙමෙද්දි මොනව ලබන්නද? නේද? මුකුත් නැහැ. ඒ නිසා මේ අපිට මේ පිරිස් පිරිවරාගෙන ඉවම අපිට උවමනා නැහැ අපේ ජීවිතේ. මම පෞද්ගලිකව මම තේරුම් අරගෙන මේ විදිහටයි උවමනා නැහැ මේක. උවමනා වෙන්නේ තමන් විසින් තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න තියෙන අවංක බව. තමන් අවංකවම ඒ සඳහා තමන් අවංක උත්සාහයක් ගන්නවාද? මොකද අමාරුයි ඒක. දැන් පිරිසක් එක්ක පිළිගැනීමක් ඇතුව ලස්සනට ඇවිදගෙන යන ලේසිද අමාරුද? හරි ලේසි. කැටයන් දාපු ලොකු පුටුව මට පරිදි හෙට මෙතන තියන්න. ලේසිද අමාරුද? ලේසි. එරිමිය ගුතාගෙන වාඩි වෙලා අතට නිකන් අර මොනවද කියන්නේ මුද්‍රාවක් ගන්න බැරිද? ලේසිද අමාරුද? හරි ලේසි. ඒකත් එක්කම මිනිස්සුන්ගේ හාන්න ලස්සනට අර වාඩි වෙලා ඉන්න හැටි කියලා ලේසිද නැද්ද? ඒ ඔක්කොම තිස් දේවල්. ඔබටත් එහෙමයි. තිස් දේවල්. ඒ නිසා මේ වැදගත් වෙන්නේ එකක්වත් නෙමෙයි. තමන්ගේ අවංක අවශ්‍යතාවය. අවංකවම අවශ්‍යතාවයක් වෙන්න ඕනේ මම මේක තේරුම් ගන්න ඕනේ කියලා. එතකොට එයා පුළුවන් තරම් මේක ඉගෙන ගන්නවා. ධර්ම ඉගෙන ගන්න. මේ පරිස්සම් වෙන්න ඕනෙම මාන්නේ. ඇයි? පොඩ්ඩක් ඉගෙන ගත්තා තේන්නේ මොකද්ද? මාන්නේ. පොඩ්ඩක් සිල් රැක්කත් තේන්නේ මාන්නේ. පොඩ්ඩක් සමාධියවත් තේන්නේ මාන්නේ. මාන්නේමයි එන්නේ. ඒ නිසා ඒකෙන් බේරෙන්න ඕනේ. බේරලා තමයි මේ ධර්ම මාර්ගය පුරුදු කරගන්න තියෙන්නේ. එතකොට අර මං කිව්ව අර පින් ගඟුල්ල උපදවා ගත්ත වෙක්කෙනා ඊට පස්සේ දැන් නන්ද මාතා වගේ බලන නන්ද මාතාගේ ජීවිතේනේ අනික දෙවිවරු හම්බුණා කියලාත් අර අමුතු කුතුහලයක් දැන් අපිට තියෙනුනේ අමුතු කුතුහලයක් මේ ලෝකේ මොනවද වෙන්නේ ලෝකේ දැනගන්න මේක අරක වෙනවද මේක වෙනවද දැන් මේ මට තුන්ඩු වෙනවා ඒ දිව්‍ය ලෝක වෙනම ස්කෑන් කරන්න වෙනවා දිව්‍ය ලෝක ටික එහෙම තුන්ඩු වල උත්තර දෙන්න බෑ ස්කෑන් කරන්න නැතු එච්චර මේ ප්‍රශ්න එනවා ජඹුරු ප්‍රශ්න එතකොට අපිට ඒක මේ මොකද හේතුව ඒක අපිට ප්‍රයෝජනයක් අපි දෙවියෝ ඉන්නවා කියලා තේරුම් ගන්න ඕනේ එතනින් එහාට අපිට මේ සම්බන්ධයෙන් ලොකු විස්තරයක ප්‍රයෝජනයක් නැහැ ආටානාටි සූත්‍රයේ දේශනා කළානේ ආටානාටි සූත්‍රයේ වෛශ්‍රවණ දිවරාජයා බුදුරජාන් වහන්සේට කියා දුන භාග්‍යතුන් වහන්සේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන්ට කරදරයක් වුණොත් පිහිටවනවා කිව්වා එතකොට කිව්වේ කාට කරදරයක් වුණොත්ද ඒ කිව්වේ ගෞතම බුදුරජාන් වහන්සේ සරණ ගිහපු අයටනේ ඉතින් ගෞතම බුදුරජාන් වහන්සේ සරණ ගිහපුවේ නැත්තම් කාට උපකාරී වෙන්නද ගෞතම බුදුරජාන් වහන්සේ සරණ ගිහින් නැත්තම් තමන් බුදු වෙන්න නම් ඉතින් ඉන්නේ. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි පැටලවිලක පැටලවිල නම්. එක්ක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න නම් ඉන්නේ. එහෙනම් අර සතරවරම් දෙවිවරුන්ගේ ගිවිසුමෙන් උන්නාසෙලා නිදහස්ද නැද්ද? නිදහස්. ඒ උන්නාසෙලාගේ වගකීම තියෙන්නේ කවුරු සම්බන්ධයෙන්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියපු. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගියපු ගෞතම සාසනේ පිළිවෙත් පුරන කෙනෙකුට කරදරයක් වුණොත් තමයි ආන්න දෙවිවරුන්ට කිව්වහම ඒ දෙවිවරු කැළඹිලා යන්නේ ආන් මෙන්න මෙමෙ වුණා කියලා. ආන් එතකොට සතරවරම් දෙවිවරු අත දානවා. අත දාලා යාව එකකින් බේරනවා. අනිත් අය බේරන්නේ කවුද? පිටස්තරයිනේ ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා දැන් බලන්න හිතලා මේක කොච්චර අමාරුද එතකොටනේ. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ඒ ධර්මයේ පිහිටලා ඊළඟට ඒ ධර්මයේ ඉගෙනගෙන ඊට පස්සේ මේ ඒ තමන්ගේ ජීවිතයේදී ඒ ධර්මයේ ගලපගෙන ඊළඟට පුළුවන් හැටියට දානමාන ආදී පින්කම් දීගෙන අඛණ්ඩව වැඩපිළිවෙල ගෙනියනවා කියන්නේ වෙනස් කරගන්න නැතු. ඒ ජීවිතේ එක එක කරදර එනවනේ කලින් කලටනේ. ඇවිල්ලා එකින් බැහැර වෙන්නනේ ගොඩක් වෙදෙන්නේ. එහෙම ලෝකෙක අඛණ්ඩව මේ මාර්ගයේ යන්න කෙනෙක් අවස්ථාවක් ගන්නවා කියලා කියන්නේ ඒ කෙනාට තියෙන ලොකු ලාභයක් ලොකු වාසනාවක් ඒ ඊළඟට ලොකු පිහිටක් ඒක පුංචි එකක් සුළුපටු එකක් නෙමෙයි පොඩි එකක් නෙමෙයි ඒකයි මොකද හේතුව මේ ජීවිතේ අපි හරියට පින රැස් කරගෙන ස්ථාවරුනේ නැත්තම් පස්සෙන් ඇවිල්ලා මොකක් හරි එකක් අපිව ධර්මාර්ගයට යන්න බැරි තැනකට ඇදලා දාන්න පුළුවන් දැන් අපි මේ බණ කියද්ද අප දකින්න ත්‍රිලාරංචියත් මේ ඇවිදවිද ඉන්නවා. ඉතින් මං කල්පනා කළා යන්නේ මේගොල්ලෝ මිනිස්සු වෙලා තින්නේ ඇකි. නමුත් අද මේ කියන ධර්මයේ මේගොල්ලන්ට වගක් තියනවද? චතුරාර්ය සත්‍ය රහතන් වහන්සේලා කියද්දී අපි කොච්චර සත්‍ය වෙලා අහලින් යන්නේ ඇද්ද? අපි දන්නේ නැහනේ. ඒ නිසා මේ දැනුම් තේරුම් තියෙන කම හැමදාම එන එකක් නෙමෙයි. හැමතිස්සෙම එන එකකුත් නෙමෙයි. ඒක යම් කිසි දෙයක් ගැන දැනුම් තේරුම් වුණාට පස්සේ තමන් විසින් තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම කරන්න ඕනේ. තමන් විසින් මේක පිළිසරණක් හදා ගන්න ඕනේ. එක එක්කෙනාගේ මති මතාන්තර, එක එක්කෙනාගේ විවේචන, එක එක්කෙනාගේ විග්‍රහයක කිසියම් ඵලයක්. මොකද හැම මති මතාන්තරයක්ම, හැම විග්‍රහයක්ම, හැම දෙයක්ම උදව් කරලා තියෙන්නේ ධර්මයේ හැසිරෙන්න නෙමෙයි. ධර්මයේ හැසිරෙන එක නවත්තන්නයි. අපි හොඳට ගත්තොත් මේ විචාර, විග්‍රහ, විවේචන ඒ සියල්ල උදව් කරලා තියෙන්නේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාවකෙක් වෙන්න නෙමෙයි. ගෞතම බුද්ධ ශාසනයේ ධර්මයේ හැසිරෙන්නත් නෙමෙයි. ගෞතම බුද්ධ ශාසනයේ ධර්මයේ ආවෝද කරන්නත් නෙමෙයි. ඒක නොකරන්නයි. ඇයි හේතුව? ඒ නොකරන අයමයි විවේචනය කරන්නේ. ඒ නොකරන අයමයි ඒව කරන්නේ. එතකොට ඒව කරන්නේ ඒගොල්ලෝ හැසිරෙන්න නෙමෙයිනේ. නොහැසිරෙන අය කරන්නේ. එතකොට ඒකට අපි බය විය යුතු නැහැ. ඇයි හේතුව? ධර්මයේ හැසිරෙන කෙනෙක් නෙමෙයි මේ විවේචන කරන්නේ. ධර්මයේ නොහැසිරෙන අය. ධර්මයේ නොහැසිරෙන අය ධර්මයේ හැසිරෙන අය ඉලක්ක කරගෙන විවේචනය කරනකොට ඒ විවේචනේ පිළි අරගෙන එයා ධර්මයේ නොහැසිරි හිටියොත් අර ධර්මයේ නොහැසිරිච්ච එක්කෙනාගේ ඉලක්ක ඉෂ්ට වුණා වෙනවා. ඒක ගණන් නොගෙන හිටියොත් කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබට උනත් තිය අභියෝග තියෙනවා. දැන් ඔබ ගෙදර ගියා කියමු. ගෙදරදී ඔබ ඔන්න දැන් සමහර අපි දැකලා තියෙනවා සමහර අයවට එහෙම වෙනවා. අර මහ විනායක කෙනෙන්නේ කියන්නේ නැද්ද? අන්න මහ විනායක කෙනෙක් කියනවා. දැන් ඊට පස්සේ අනිත් අය යාම නිකන් ඔච්චමට ස්පෙෂල් කරනවා. පැහැදීමට නෙමෙයි. ඔච්චම් කරන්ද ස්පෙෂල් කරලා තියෙනවා මේ මහ විනායකනේ ආර්යා කියලා. එතකොට අපි දැනගන්න ඕනේ මේ ධර්මයේ හැසිරෙන පිරිසක් නෙමෙයි මේක කරන්නේ. ධර්මයට ගෞරව කරන පිරිසකුත් නෙමෙයි මේ කරන්නේ. ධර්මයේ හැසිරීමෙන් වැළැක්වීමේ අදහසයි. එතකොට ඒ කෙනාට ඒක ජීවිතය ගැන තේරුම් ගත්ත කෙනෙකුට ඒකේ වගක් ඒක තමන්ට යන්නේ නැහැ හුළඟ වගේ. හුළඟ කියන්නේ තමන්ට රිද්දන එකක් නෙමෙයිනේ. උහි වැදිලා යනවනේ. ඇගේ වැදුනට රඳිනවද ඒක? යනවා. හුළඟ වගේ එකක්. ඒ නිසා එහෙම තේරුම් ගත්තාම ඒ කිසි ප්‍රශ්නයක් තමන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි ජීවිතයේ ඇත්ත ස්වභාවය අපි තේරුම් ගත්තනම් මෙවුව එකක්වත් ප්‍රශ්නද? මේවා ප්‍රශ්නද? ප්‍රශ්නේ තමයි නිරේ යන්න සිද්ධ වුණොත් ඒකයි ප්‍රශ්නේ. ප්‍රේත ලෝකේ යන්න සිද්ධ වුණොත් තමන්ට ඒකයි ප්‍රශ්නේ. ඊළඟට තිරිසන් අපාය යන්න සිද්ධ වුණොත් ඒකයි ප්‍රශ්නේ. අසුරෙක් වෙලා උපදින්න සිද්ධ වුණොත් ඔන්න ප්‍රශ්නේ. ඇයි ගැළවිලි පේන තෙක් මානෙගේ නැහැ. ඒ නිසා මේ ලෝකෙ එක පැත්තක් වෙලා බැන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ඇයි ඇගේ වදලයක් නැහැ නේ. ඇගේ වදින්නේ නැහැ නේ. මොකොත් ප්‍රශ්නයක් නැහැ. මම දැකලා තියෙනවා මේ බොහෝ අයට එහෙම ඉන්න ශක්තියක් නැහැ. ඒකට හේතුව තමයි සමාජයෙන් හරියට බලාපොරොත්තු වෙනවා. පිළිගැනීම, සත්කාර සම්මාන, ගෞරව මේ සල්ලි දීලා හරි ගන්නෝ පුළුවන් නම් මං කියා කර දෙන්න මට සම්මාන දෙනවද කියලා. එහෙම තැන් නැද්ද? එහෙම තියෙන ගොඩාක් තියෙනවා එහෙම. සම්මාන ප්‍රධානත් හරියට වීදම් කරනවා. කිසි දෙයක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද? අසාරේ සාර මතිනෝ. සාරේච අසාර දස්සිනෝ. ඒ කියන්නේ අසාරෝ දේවල් සාර කියන මතේ ඉන්න අය. සාරේච අසාර දස්සිනෝ. සාරවද්දී අසාරයි කියලා ඉන්නවා නම් තේ සාරං නාදි ගච්ඡanti. කවදාවත් සාරයට එන්න බෑ. ඇයි හේතුව? මිච්ඡා සංකප්ප ගෝචරා. ඒ තමන් වැරදි මතයකට ඇවිල්ලා ඉන්නේ. වැරදි අදහසකට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඒ විබඳ ලෝකෙක මේ කවදාවත් මේ බාහිර සමාජෙන් මාන සම්මාන බලාගෙන ධර්ම හැසිරෙන්න ඕනේ නෑ. ඒක අදාළත් නෑ. නම් අර වාසිට සූත්‍රයේ තියෙන වාසිට භාරද්වාජ භික්ෂුන් වහන්සේලාගේ බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි වාසිටේනි මේ ඔගොල්ලෝ උසස්ම බ්‍රාහ්මණ පවුලකින් ඇවිල්ලා පැවිදුණේ එතකොට ඒ ඔගොල්ලන්ගේ ඥාතීන් ඔබට මොකද කියන්නේ කියලා අනේ ස්වාමිනී හරියට බයිනවා කියනවා හරියට බයිනවා කියනවා පැවිදුණා කියලා එහෙනම් ඒ කාලෙත් මේ ප්‍රශ්න තිබුණා තමන්ගේ වැඩේ තමන් කරගත්ත එකන විතරයි ජය අරගෙන තියෙන්නේ. එතකොට අපිට මේකෙන් උදට පේනවා බුද්ධිමත් වීමමයි. බුද්ධිමත් එක්කෙනා විතරමයි. බුද්ධිමත් එක්කෙනා විතරමයි ඒක කරන්නේ. බුද්ධිමත් නැති එක්කෙනෙකුට ඒක කරන්න බෑ. හැබැයි බුද්ධිමත් කෙනා තෝරගන්න දක්ෂ විය යුතුයි. මේ කියන දේවල් අසුරෙන් ඒ තමන්ගේ ගමන තෝරගන්න දක්ෂ විය යුතුයි. එතකොට ඒ කෙනා තමයි මේකේ වැටි වැටි නැගිටිනවා වෙලා හරි ආයමත් මේ ධර්මාර්ගයට කැරකි කැරකි එන්නේ. අනිත් කෙනා ධර්මාර්ගයට එන්නේ නැහැ. ධර්මාර්ගයේ අවශ්‍ය කෙනා කොහොම හරි ධර්මාර්ගයට එනවා නිහිතමානී වෙලා. ඒ හොයන දේ හරියට තේරුන්නේ නැත්තම් එයා ධර්මාර්ගයට එන්නේ නැහැ. එයා විසිවිලා යනවා යන්න. කොච්චරත් එන්නේ නැද්ද එහෙම? තියෙනසා පින්වත්නි හොඳට මේක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච උන්වහන්සේගේ ධර්මයේ තියෙන දුර්ලභ කාලයන් මේ තියෙන බොහෝම දුර්ලභ කාලයක් ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ දැන් ඉන්දියාවේ ශාසන අන්තර්දානය ගැන මම ඔය පොඩ්ඩක් කියුව කරුණු ඔයලා පොඩි ලිපි වගේ සකස් කරලා තිනවා පුදුම හිතෙනවා දැන් එක්තරා අවස්ථාවක අර මිහිර් කුල කියලා රජ කෙනෙක් වයඹ ඉන්දියාවේ වයඹ කියලා කියන්නේ දැන් ඔය ගුජරාත් වලින් උඩට ඊළඟට ඔය මේ දැන් ඔය සීක් ලයින් ඔය පැත්තේ අමෘත්සර් පැත්තේ ඒ පැත්තේ තමයි ජලන්ධර් කියලා දැන් අදටත් මේ ප්‍රදේශය තියෙනවා ඉතින් ඔය පැත්තේ එක තෝරමානතික මොකද එයාගේ තාන්තගේ නම මේගොල්ලෝ අයිති මේ හූණ කියලා පර්සියන් ආක්‍රමණික පිරිසක් හරි දරුණු ඒගොල්ලෝ ඔක්කොම බමුණු තමයි පුරෝහිතයෝ එතකොට බමුණු මේගොල්ලන්ගේ Hindu ආගමට ගත්තා අරගෙන එතකොට මේ මිහිර් කුල්ල කිව්වා මං බලයට ආපු ගමන් බෞද්ධයන්ව මරලා ලේවලින් ගංගා නංගඟ ප්‍රතිපාට කරනවා කියලා බෞද්ධ රජෙක් සිටි ප්‍රදේශ බාර රජුරු ඇල්ලුවා මේ මියාව හිර කළා රජුරුන්ගේ අම්මා මහයාන මහයාන පාරමි පුරුණු ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයිනේ එතකොට අධර්මයක් නේ අම්මා කිව්වා පුතාට ගිහිල්ලා පුතේ මේක කරන්න එපා අම්මා ගියා වෙන මේ හිර කිදෙට්ට ගියා මේ හම්බ වෙන්න කාවද මිහිර් කුල මිහිර් කුල හම්බ වෙන්න ගියා ගිහිල්ලා කිව්වා මෙහෙමයි මේ මේ අපි දැන් නිදහස දෙන්න කැමති මං කතා කරලා රජුරුත් එක්ක උඹට නිදහස දෙන්න ලෝක අතහැරපන් අතහැරලා මේ මං සේනාවටත් බන්තවන්නම් මේකට ඇමරිකාන දුරුකුත් දෙන්න එතකොට මේ මටත් පිනක් හම්බ වෙනවා මම මේ මරණයට කැපෙච්ච එක්කෙනෙක් බේරුව පින මං ගන්නවා කිව්වා ඕම් පාරමී පුරන්න ගිහලා වෙච්චදී එතන අම්මා ගිහිල්ලා රජුරන්ට අනුශාසනා කරනවා එතකොට රජුරු රැවටුණා නිදහස් කළා ගත්ත ඇතුළට මෙයා ප්ලෑන් කළා මුළු රාජවංශයම සමූල ඝාතනය කළා විහෙර විහාර 1600ක් විනාශ කරලා තියෙනවා බෞද්ධයන් 9 ලක්ෂයක් කපලා ගඟට දාලා තියෙනවා මේ පළාත විතරයි එතකොට බලන්ද මේ හරිදී තේරුම් ගත්තේ නැති වුනහම ඇති වෙන දේවල් ඒ වගේනේ අර බ්‍රාහ්මණයන්ගේ යාගොහම නවත්තන්න ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බැහැරව යන්නේ කොයි වෙලාවේ යන හැම අවස්ථාවෙදිම අරුපෝදයක් හැම එකකදීම අරුපෝදයක්මයි ශාසනයට හානියක්මයි තමන් ප්‍රසිද්ධ වෙයි නමුත් ශාසනයට හානියක් ඉතින් ඒ නිසා මෙවන් අපි බැලුවාම තේරුම් ගන්න ඔබ තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ නිසා මේ මේක අපි හරියදී තේරුම් ගන්න ඕනේ අපිට තියෙන දුර්ලභ අවස්ථාව තේරුම් ගන්න ඕනේ ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධයට සමාජයේ ඉඩක් නැත්තම් ඊට හොඳයි කැලේ ඉන්න එක ඒ කැලේ ඉඳීමෙන් තමන්ට අනතුරක් නැහැ. එතකොට සමාජයේ කැපී පෙනෙන හෝ සමාජ නායකත්වයට ගිල තමන් විනාශ වෙනවා නම් ඒකෙන් තමන්ට යහපතක් නැහැ. ඉතින් මේ නිසා අපි මේව හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන බුදුරජාන් වහන්සේගේ හොඳට පැහැදිලා ඒ බුදුරුන්ගේ විශේෂත්වයට පැහැදිලා උන්වහන්සේලාගේ විශේෂ ගුණයට පැහැදිලා ඒ පැහැදීම කරුණ සහිතව ඇති කරගෙන ධර්මයට පැහැදිලා ධර්මීය පැහැදීමත් කරුණු සහිතව ඇති කරගෙන සංඝයාටත් කරුණු සහිතව පැහැදිලා ඒ වගේ තමන්ගේ ජීවිතේ හදාගත්තොත් යා පැහැදිලිවම ටිකෙන් ටික තමන්ගේ ජීවිතේ තුලින් අර උල්පත මතු කරගන්නවා මොකක්ද උල්පත පින් උල්පත මතු කරගන්නවා ඉතින් ඒක තමන්මයි මතු කරගන්න ඕනේ තමන්ම තමයි ඒකට උත්සාහ ගන්න ඕන ඒ මොකද හේතුව ඒක වෙන කෙනෙකුට කරලා දෙන්න බෑ ඒක තමන්මයි කරගන්න තියෙන්නේ. එතකොට ඒකට බාධා පිනිත තියෙන්නේ ඔය මාන්නේ පිළිගැනීම තත්ත්වේ ඕවා තමයි තියෙන්නේ. ඒවා අපි අහුන වේවට මේ මේක කරන්න ඕනේ. එතකොට තමයි තමන්ට උවමනා කරනදී මේ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිටක් ලබා ගන්න අවස්ථාව තමන් ලබා ගන්න. ඒ නිසා හොඳට ඒක මතක තියාගන්න. මොකද එහෙම මතක තියා නොගත්තොත් අපිට මේ අපි අතින් ගිලිහෙනවා. ඒ ගිලිහෙනවා කියන එක අපිට හොයාගන්න බැරුව යනවා. බොහෝ අවස්ථාල අපිට තියෙන්නේ ගිලිහෙන්න දවස්තාව තියෙන්නේ නැත්තම් පිහිටන්නද? ගිලිහෙන්න අවස්ථාව තියෙන මොකද හේතුව? අකුසල් තියෙන්නේ දමං කියන්නේ ඔබට සිහිය, වීරිය, නෝනාදී අභ්‍යන්තරේ තියෙන්න ඕනේ කියලා. ඉතින් අභ්‍යන්තරේ තියෙන්න ඕනේ ඒවා වෙනුවට අපිට තියෙන සිහිය නැතිකොමනේ. අපිට තියෙන හීන වීරියනේ. ඊළඟට යෝනිසි මනසිකාරය එනවට වඩා අපිට තියෙන අයෝනිසි මනසිකාරයට වැටෙන එකනේ. ඊළඟට නිහතමානී වෙනවට වඩා අපිට තියෙන මාන්නය ඇති වෙන එකනේ. සංසුන් වෙනවට වඩා අපිට තියෙන කලබල වෙන එකනේ. ඊළඟට අවධානයෙන් ඉන්නවට වඩා අපිට තියෙන බය වෙන එකනේ. එතකොට එහෙනම් අපිට තියෙන සකස් වෙලා තියෙන වාසිසහගත දේවල්ද අවාසිසහගත දේවල්ද? එතකොට අවාසිසහගත දේවල් මැඩලමින් වාසිසහගත දේවල් උපද්දවා ගන්න අපි කොච්චර බුද්ධිමත්ව කටයුතු කළ යුතුද නේ? මොකද මේ බුද්ධිමත්ව කටයුතු කළොත් විතරයි වාසිසහගත දේවල් උපදවා ගන්න පුළුවන්න්නේ. ඒක තනියම තමන්ම කල්පනා කර කර කරන්න ඕනේ එකක්. ඒක තනියම ඉවසගෙන කල්පනා කර කර කරන්න ඕනේ එකක්. ඒක එකපාරට කරනවායි කියලා කාරණයක් කියන්න බෑ. මොකද හේතුව ඒ ඉවසගෙන කල්පනා කරගෙන ඉවසීමෙන් යුක්තව සංසුන්ව